සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝ කිලකිලේස සමෝජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුන්ද මමලං හදයේට පෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෝධි විහාරස්ථානයේහි මාස්තිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2022 වර්ෂයේහි අවසන් පොහොය උන්දුවක් පොහොය වෙනුවෙනුයි ඔබ මේ සිල් සමාදන් වෙලා ඉන්නේ. මේ අවස්ථාවට නිමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වීමටයි ඔබ මේ සූදානමින් ඉන්නේ. අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහම තුළින් අප පුහුණු කළ යුතු ප්‍රධාන කාරණා සහ ඒ පුහුණු කළ යුතු ආකාරයත් එයින් අප ලබන අග්‍රතම ප්‍රතිඵලයක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙටියෙන් කියනවා නම් සචිත්ත පරියෝදපනං හිත සංවර කිරීම පිරිසුදු කිරීමයි බුදුදහමෙන් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපට සතුට ලබන මාවතයි බුදුහාඳුර දේශනා කළේ. සන්තුට්ඨේ පරමං ධනං කියපු විදිහට සතුට තමයි කෙනෙකුට තියෙන ලොකුම ධනය. අන්නේ සතුට නැමැති ධනය ලබා ගන්නට නම් සාමාන්‍ය ලෝකයේ කරන්නේ අධ්‍යාපනයේ ආර්ථිකයේ ආදීන් දිනු වෙන එකයි. බුදුරජාණන් වහන්සේ සඳහා අපට උනන්දු කරවල තියෙනවා මාවත පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් වඩාත්ම බුදුහාඳුර මඟ පෙන්වුවේ අපට අපේ හිතේ තියෙන රාග ආදී කෙලෙස් දුරු කරලා සංඛානීය පිරිසුදු කිරීමෙන් ඇති කර ගන්නා වූ ආධ්‍යාත්මික සුවයයි මානසික සතුටයි බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගය කළේ. සාරසංඛ්‍ය කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් උන්වහන්සේ සසර සැරිසරලා අපට අනාවරණය කළ දෙන්නට උත්සාහ කළේ මෙන්න මේ සදාම් පණිවිඩය නිවෙන සැනසෙන මාවත. අනේ මාවත අසන්නට ලැබීම අපේ ජීවිතයේ ලොකුම භාග්‍යයකට සලකන්නට ඕන. ඒ ධම ලැබෙනකොට ඊටාම සිහියෙන් නොනින් ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. එහන ධම ගැන ඊටාම සියුම් නුවණක් අපට තියෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දේශනා කරන මේ ධම් පණිවිඩය උන්වහන්සේටත් පෙර නොයසු විරු දහමකුයි මේ පහළුණේ කියලා. භාගතුන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදීම දේශනා කළා, පොබ්බේ අනුනුසුතිසු ධම්මේසු චක්ඛු උදපාදී ඥානං උදපාදී ආදී වශයෙන් දේශනා කළා. ඒ ධර්ම දේශනා කරන්න කලින් උන්වහන්සේ ආරම්භයක් විදිහට දේශනා කරනවා පටිසෝතගාමින් නිපුණන් දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බලයන් දහමක්. මේක සාමාන්‍ය ලෝකයේ තියෙන දේ නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස්ව කියන ඉතාම තියෙන ඉතාම ගැඹුරු ඉතාම සියුම් කාරණයක් තමයි මේ දේශනා කරන්නේ. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. නමුත් අපිට හංගක් හොඳ නුවණක් තියුණොත් සිහියක් තියුණොත් අපිට මේක තේරුම් ගන්නටත් ජීවිතේට සම්බන්ධ කරගන්නටත් පුළුවන්කම තියෙනවා. සිත පිරිසුදු කරන මාර්ගයේදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සමතය, අනික විදර්ශනාව. සමද විපස්සනා දෙක. ඒ දෙකටම සීලය පාදක වෙනවා. චිත්ත සමතය සඳහා විදර්ශනාව සඳහා සීලය කායික වාචික සංවරය වැදගත් වෙනවා. ඒක නිවන් දැකීමට පමණක් නෙවෙයි සුගතිගාමී වීමටත් අවශ්‍යයි. සුගතිගාමීවට පමණක් නෙවෙයි අපේ එදිනෙදා ජීවිතය සඵල කරගන්නට, මෙලව ජීවිතය සඵල කරගන්නට අතිශයින් අවශ්‍ය දෙයක් තමයි සීලය කියන දේ. අපි ජීවත් වෙන කාලේ අපි කැමති සමීපතම ඇසුරු කරන අයත් එක්ක සුහඳව සමගියෙන් ගෞරවාන්විත විදියට විශ්වසනීය විදියට ජීවත් වන්නට. අන්‍යම කැමති නම් ළඟමයිගේ හිත දිනා ගන්න කැමති නම් අපිට හුදෙක් දානීය දෙල විතරක් ප්‍රමාණවත් නැහැ. දදන් මිත්තානි ගන්තතිය කියලා සඳහන් කරනවා, දන් දෙන්නේ නැත්නම් මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. හැබැයි කොච්චර දන් දුන්නත් අපේ සීලේ ලොකු අඩුපාඩු තියෙනවා නම් අපේ ළඟමයි අපිට කැමති නැහැ. අපි නිතර බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, අනිත් අයගේ දේවල් හැබේ නිතර හාර උස්සනවා නම්, සොරකම් කරනවා නම් අපි දන් දුන්නත් බිනොතින් ළඟමයි අපිට කැමති නැහැ. එහෙදී ප්‍රධාන වශයෙන් තමන්ට අකමැති වන්නේ තමන්ගේ ළඟම ඉන්න අය. එක්ක ස්වාමිපුරුෂය, භාර්යාව, දරුවන් තමයි මුලින්ම අකමැති වෙන්නේ. එතැන් මිට නිවසින් බැහැරයි හිත දෙන ගන්න පුළුවන් අපිට මොන හරි දෙයක් කළා. නමුත් ගෙදර සමීපතම උදේහවස පේනගේ හිත දිනා ගන්න කිහිම ලේසි නෑ. ඒකට ලොකු අවංක උත්සාහයක්, දීර්ඝ කාලින කැපවීමක් අවශ්‍යයි. ඒ ප්‍රධානතම දේ තමයි සීලය කියන කාරණය. විශේෂයෙන් පංචශීලය. අනේ සීලයේ පදනම ඉඳගෙන භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ආධ්‍යාත්මික ගමන් මඟ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් විදියට. සම්මාදිට්ඨිය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, සම්මාදිට්ඨියෙන් පහම් බෙක්කවේ දොයන් වදාමි. මහණෙනි, මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. අත්ති වෙක්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදි විපාකා. උපදි විපාක ගැන දෙන සාස්ත්‍රවෝ පුඤ්ඤභාගියෝ සම්මාදිට්ඨියක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය, කම්මසගත සම්මාදිට්ඨිය පාදක කරගෙන අපි අකුසල කරෝතින් දුගතිගාමි වෙනවා, කුසල කරෝතින් සුගතිගාමි වෙනවා කියන ආකල්පෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම. ඊළඟට දේශනා කරන අත්තිබෙක්ක වේ සම්මාදිට්ඨි අරියා අනාස්සවා ලෝකුතර මග්ගංගා. සම්මාදිට්ඨියක් තියෙනවා අනාස්සරවෝ ලෝකෝත්තරෝ මග්ගංගා, අරසංගික මාර්ගයට අංගයක් වෙච්ච, මාර්ගඵල ලබන අංගයක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි හේතුඵල ධහම පාදක කරගෙන තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අපි මේකේ මුලදී සලකලා බලමු ලෞකික සම්මාදිට්ඨිය ගැන. ලෞකික සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි අපි හොඳ දේවල් කරොත් හොඳ විපාක ලැබෙනවා, නරක දේවල් කරොත් නරක විපාක ලැබෙනවා කියන කාරණේ. අපි කරන හැම දෙයකම මනස මුල් වෙනවා. මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියපු ආකාරයට මනසාකේ පදොට්ඨේන භාසති වා කරෝති වා. අපිරිසිදුව මනසින් යමක් කළොතින් එහි ආදීනව විදියට දුක්ඛ මන්වේති, දුක සමාපට පසුපස ලුහු මඳිනවා කියන කාරණේ. හිත පිරිසුදු තියාගෙන මනසාචේ පසන්නේන භාසති වාකරෝතිවා. හිත පිරිසුදු තියාගෙන යමක් කරනවා නම් එතෙන්දි තමන්ට සැපගෙන දෙනවා. කොහොමද? හරියට තමා පිටපස්සේ එන සෙවණැල්ලක් වගේ තමන්ට ජීවිතේ පුරාම සතුට ලැබෙනවා. මේක වෙනුවෙන් කාලයක් අඛණ්ඩව දීර්ඝ කාලින අපි කරනකොට අපිට මේකේ ආනිසංශ දැක ගන්න පුළුවන්. කාලයක් දාන සීල භාවනා කින පිළිවෙද පුණ්‍ය ක්‍රියා කරනකොට, පරිත්‍යාග සීල වෙනකොට, පංච සීල ආරක්ෂා කරනකොට, අපේ හිතවත් ආදීන්ට අපි කාලයක් උදව් කරාට පස්සේ අවංකව කාලයක් ඇදී වෙනුවෙන් මේ ටික එක දිගට එක ලයින් එකට එනවා. කාලයක් යනකොට අපි ගැන දන්නේ නැහැ, රෝගේ හැමතැනම ඉන්නවා. අපි අසුර කරපොයි අපි ගැන කතා කරනවා. අපේ ගුණහපත්කම් ගැන දන්නවා. අපිට දැනකට යනකොට අමුතුවෙන් හඳුනා දෙන්න දෙයක් නැහැ. එතන යන්නේ අපි ගැන දන්නවා. ඒ වගේම තමන්ගේ අතින් අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒවත් එයා දන්නවා. ඒ නිසා හුඟක් අපි කල්පනාකාරී වෙන්නට ඕන තමා යමක් කරනකොට ඉතාම අවංකව සත්භාවයෙන් ඒක කරන්නට ඕන. අනිත් පැයට මේක දැනෙනවා අපි අඩුපාඩු තියෙනවා. අපි බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, වංචනික විදියට මුදල් හදාලා ගනුදෙනුවලදී අපේ අතින් අඩුපාඩු වෙලා තියෙනවා නම් අනිත්‍ය අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. වාහ සැලකිලිමත් වෙන්න ඕනේ පින්නතුනේ. ඒක අපිට ලොකු අවශ්‍යයක්. අපේ මෙලව ජීවිතය සාර්ථක කරගන්නටත් ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා අපි කෙසේ වෙතත් ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. අඩුපාඩුවක් වුණා නම් අවංක වේග පිළි අරගෙන අවංක වේතනකට කියන්න මගේ අතින් මේ වරද වුණා. මට සමා වෙන්න මම ඊට පස්සේ වරද කරන්නේ නැහැ කියලා. එතනම අවසන් කරන්න එක. යාට පාඩුවක් කියලා තියෙනා නම් ඒක තමන් ගැතින් ගෙවන්න එක. ඒක දිගට තියන්න එපා. ඒක මෙතනම අවසන් කරන්න. යහමනාපුණක් කමන්නේ අපිත් එක්ක. ඒක වෙනම එකක්. නමුත් සසරේක දිගට ගෙනියන්න එපා. මෙන්න මේ විදිහට සීලවන්ත ජීවිතය අපි කර්මඵල අදහන විශ්වාසයෙන් කරනකොට මේ ලෞකික සම්මාදිටිය සාපේක්ෂව අපට සම්මා සංකප්ප සම්මා වාචා ආදී දේවල් අපේ ජීවිතය තුළ නිර්මාණය වෙනවා. මේ දැක්ම අපේ ජීවිතේ ලැබුණා නම් ලැබිච්ච පමණට සම්මා සංකප්ප හොඳ සංකල්පනා තමයි අපේ නිතරම තියෙන්නේ. මොනවද? නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. පංචකම් සම්පත්තියෙන් වෙන් වෙන්න ඕන කියන නිතර හැඟීමක් තියෙනවා. අස්කනාසාදී ඉන්ද්‍රිය පිනමනක ටික ටික අඩු කරනවා. එහෙම කරන්නේ Tamanṭama සැනසීම බලාපොරොත්තු වෙයි. වෙන ලෝකෙට පේන්න නෙවෙයි. වෙන ප්‍රතිලාභයකට නෙවෙයි. Taman dannama asin roopa bala bala vindena sadurata wada aika paalane karagaththama sadurata labenawa kiyala. Kanin sabda nasin ganda suna diven rasa sarita pahasa meema asīmaantika vidiyata vindena giyothin apata duk vindena wenawa. Visheshayen tamange sarira saukhyata dabu haaniyak eka. එනිසා ඒ දෙවලෙන් පුළුවන් තරම් අයින් වෙනවා. ඊනාට අව්‍යාපාද සංකප්ප. අනිත්‍යයත් එක්ක තියෙන අමනාපකම් පුළුවන් තරම් අඩු කරගන්නවා. ඇයි ඒකට හේතුව? අපි වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් හිතේ තත් අපි අමනාපයෙන් ඉන්නවා නම් ඇතැම් විට ඒතනත් අපි ගැන දන්නේවත් නැහැ. අපි මෙහෙම හිතනවද කියලා දන්නේවත් නැහැ. අපි මෙහෙ දුක් විඳිනව මිනිසෙක්. බලන්න වෙන දින මෙච්චර දුක් මහන්සියෙන් ඉගෙන කියාගෙන මේ වගේ රටකටත් ඇවිල්ලා අපි වෙනත් කෙනෙක් ගැන අමනාපයක් හිතේ තියාගෙන දුක් විඳිනවා නම් කොච්චර අවසනාවද බලන්න පිනතුනි. ඒ නිසා මෙන්න මේක තේරුම් ගත්ත කෙනා පුලුවන් තරම් ව්‍යාපාද සංකල්ප වලින් දුර වෙනවා. ඒක මෛත්‍රී භානාව වඩල වෙන්න පුළුවන්, සිල්වන්ත වෙලා වෙන්න පුළුවන්, කර්මය අදහල වෙන්න පුළුවන්, නොයෙක් ආකාරයෙන් ඇති කරගන්නා අවබෝධයෙන් අනිත්‍ය ගැන තියෙන අමනාපය ටිකෙන් ටික අඩු කරගන්න උත්සාහ කරනවා. අවිහිංසා සංකල්ප අනිත්‍යයට හිංසා කරන්න ඕන කියන ආකල්පයෙන් දුර වෙනවා ටිකෙන් ටික. අනිත් කෙනෙක් යහපතක් තමයි නිතර ප්‍රාර්ථනා කරන්නේ. බලන්න පිනොතින අපි වගේම අනිත්‍යය කොච්චර කැමතිද සතුටින් ජීවත් වෙනනේ. එයා හොඳට ඉගෙන කියාගෙන දරුවන්ටත් හොඳට උගන්වලා හොඳ රැකියාවක් කරලා හොඳ යාන වාහනයක් අරගෙන හොඳට කැම බීම ටිකක් කාලා සතුටින් ජීවත් වෙන හැමදේම කැමති නේනේ. එතකොට පිනොතින අපි ඇයි ඒ වගේ අයට දුකක් දෙන්නේ? අපි හැම කායික මානසික වෙන අපේ හිතින්වත් දුකක් ප්‍රාර්ථනා කරන්නේ ඇයට? උදෑසන තමා වාහනේ අරගෙන එළියට බහිනවා නම් බහිනකොටම ප්‍රාර්ථනා කරන්න. අනේ අද දින මේ වාහන පදවන කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා මගේ තොටේදී කියලා. ඒ හැම දෙනාම නිරුපද්‍රිතව ගමනාන්තය කරා යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළම තමා වාහනේ පදවන්න. ඒක අර අධ්‍යක් එකතු කළා බුදුන් වඳිනා වගේම වටින දෙයක් ඒක. ඒ නිසා පිනතුනේ ප්‍රාර්ථනාවෙන් අපි ඊළියට බැස්සාම ඒකෙන් අනිත් පැත්තේ ප්‍රයෝජනෙන්නේ Tamanටමයි. අපටත් අනුතරක් වෙන්නේ නැහැ. යපි හිතින් කැමති වෙන අනිත් කෙනාට අනුතරක් වෙනවා දකිනට. එහෙනම් අපේ ජීවිතේට අනුතර එන්නේ නැහැ පිනතුනේ. එනිසා එතනින් පටන් ගන්න මේ අපේ සත්භාවය ලෙඩවලින් අය සුවපත් වෙන්න, කරදර වලට පත් වෙලින් අය ඒ කරදරෙන් බේරෙන්න, එහෙම කියලා නිතර ප්‍රාර්ථනා කරමින් කාලය ගත කරන්න. අනිත් කෙනාට අවහිරයක් නෙවෙයි පිනතුනේ. අනිත් කෙනාට පහසුවක් වෙන දෙයක්ම කරන්න. මගේ තොට යද්දී කෙනෙක් මුණ ගැහුණාම Tamanට පුළුවන් ආකාරයෙන් අනිත් කෙනාගේ සුඛ විහරණය සඳහා කටයුතු කරන්න. ඒක උදෙක් සත්භාවය සඳහා පමණක් කරන දෙයක් නෙවෙයි. ඒක Tamanගේම මානසික නිරෝගී භාවය දිනු කරගන්න කරන දෙයක්. අනිත් අතින් මේ ලෝකේ හමු වෙන හැම කෙනෙක්ම පිනතුනේ අතීත ආත්ම භවවල අපේම මේ ඥාති මිත්‍රාදීන් අම්මල තාත්තල දරුවන් ඇල හිටියයි තමයි මේ මග තොටේදී අපට හමු වෙන්නේ. ඒ මහා මගදී හමු වෙන්නේ අපි යන කඩේට බඩු ටික ගෙන ලොරිය වෙන්න පුළුවන්. ඒ අපට හමු වෙන්නේ අපි යන රෝහලේට යන වෛද්‍යවරයා නර්ස් කෙනෙක් ඒ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපිට හිතෙන්නේ යයි ඉක්මනට යන හදන අපිව පසුබල කියලානේ. එදැයි මිට අපඩ වඩා ඉස්සෙල්ලා ගිහිල්ලා අපි යන ඔෆිස් එකටම උදව්වක් කරන්න මේ යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපේ වටේ ඉන්න හැම දෙනෙක්ම අපටම උදව් කරන්න ඉන්න අය බව ගැන අමතක කරන්න එපා වෙනතුනි. ඒ නිසා හැම දෙනාටම යහපතක් වෙන්න කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනා ප්‍රතිඵල තමයි ජීවිතේට ලැබෙනවා. මේක තමයි සම්මාසංකප්ප කියලා කියන්නේ. අර කම්මස්සගත සමාධියට ඇදුනට පස්සේ යහපත් කල්පනා සම්මාසංකල්ප හට ගන්නවා. සම්මාසංකප්ප. ඊළඟ සම්මා වාචා. කතා කරනකොට නිතරම සැලකිල්ලෙන් කතා කරන්නේ. අනිත්‍ය අනිත්‍යක හිතේ තන දෙයක් කියන්නේ නැහැ. එකට එක කියන්නේ නැහැ. හොඳ කල්පනාවෙන් තමයි තමන්ගේ වචන පාවිච්චි කරන්නේ. මේ භාෂාව කියන එක පිනුතුනේ මෙච්චර ඊටාම සියුම් විදියට පාවිච්චි කරන්න මේ මිහිමත වෙන සත්‍යයකට පුළුවන් කමක් නැහැ. මිනිස්යාට පමණක් ලැබෙච්ච සුවිශේෂ වරප්‍රසාදයක් තමයි මේ භාෂාවේ හැකියාව කියන එක. අනිත් ඇගෙත් යම් යම් විදිය භාෂාවන් තියෙනවා. නමුත් නිර්වාණ අවබෝධය වැනි, නිවන් මඟ වැනි, පටිසම්පාදයේ ත්‍රිලක්ෂණ ආදී මේ කරුණු විග්‍රහ කරන්න පුළුවන් මට්ටමට අදහස් වමාරු කිරීමේ භාෂාවක් අපේ මහා පුණ්‍ය මහිමයෙන් අපට ලැබිලා තියෙනවා. ඒ භාෂාව කිසි විටක නිකරුණේ සැහැල්ලුවෙන් පාවිච්චි කරන්න එපා පිනුතුනි. ඒ වචනේ ලොකු ශක්තියක් තියෙනවා. ඒ වාක් සුචරිත කියන එක පිනුතුනි පුරාණට ඕන දෙයක්. ඒක සත්‍ය පාරමිතාවක ඉදිරිය පුරාණ ඕන දෙයක්. සම්මා වාචා විදියට අර්ශිංග මාර්ගයේ අංගයක් විදියට වඩන ඕන දෙයක් ඒක. බොරු කීම, කේලම් කීම, හිස්සසන කීම, පරුස වචන කීම කියන මෙන්න මේ වැරදි වලින් මිදලා සත්‍යවාදී වූ ප්‍රිය වූ යහපත් වූ අර්ථවත් වූ වචන පාවිච්චි කරන්න උත්සාහ ගන්නට ඕන. සම්මාදිට්ඨිය ඉදීමෙන් ලබන ආනිසංස මේවා. තමන්ගේ කායික ක්‍රියාවන් නිවැරදි වෙන කලින් තමන්ගේ වචනයේ විශාල පරිවර්තනයක් වෙනවා වෙනතුනි. අපටම අපේ ජීවිතයේ දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනය දැක ගන්න පුළුවන් මෙන්න මේ සම්මා වාචාවත් එක්ක. අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මික ඉදිරියට යනවාද කියන එක තමන්ටම තමන් ගැන හරියට දහම් කැඩපතක් වගේ ද මිරෝ ද ධම්ම දහම් කැඩපතෙන් අපිට බලන්න පුළුවන් අපි කොච්චර ආධ්‍යාත්මික දැන් දියුණුවෙමද තියෙන කියලා. ඒ බලන එක සංකේතයක් තමයි භාෂාව හසුරවන ආකාරය. මේ භාෂාව කාලයක් නිවරදී හසුරුවට පස්සේ පිනොතින් හොඳට මේක අනුසංශ පේනවා. ඒ ඉතාම ලස්සනට වචන ටික තමයි ගැලපෙනවා. භාෂාව ඉතාම ඉහළ මට්ටමකට තමන්ට ටිකෙන් ටික දිනු වෙන ආකාරය දැක ගන්නට පුළුවන්. සම්මා කම්මන්ත ප්‍රාණඝාත සොරකම කාම විත්‍යාචාර කියන මෙන්න මේ වැරදි වලින් මිදලා කායික සිදු කරන දේවල් හැකිතාක් නිවැරදිව කරන උත්සාහ කරනවා. සම්මා දිටියට පැමිණෙච්ච කෙනාට පිනතුනි පහසුව තමයි මේ ආර්සිංග මාර්ගය අනිත් සංගවල ගමන් කිරීම. ඔහුගේ ජීවිතයේ අපහසුව තමයි අසහනය තමයි ආර්සිංග මාර්ගයෙන් ඉවත් වීම. ඉවත් වෙච්ච පමණට තමන්ට කරදර කම්කට වෙනවා. ගෙදර ඉඳන් කාර්යාලය දක්වා කඩපලට ගියත් හැම තැනදීම ප්‍රශ්න ඇති වෙනවා මේකෙන් පොඩ්ඩක් හරි හරි මට ගියොත්. දැන් බලන්න කාට හරි බැන්නොත් මොකද වෙන්නේ? වෙන දේවල් දන්නවනේ නේ. හොරකම කරොත් මොකද වෙන්නේ? කඩේ පිටින් කියලා හොරකම කරොත් වෙන දේ දන්නවනේ නේ. බලන්න පිනතුණි ආරස්ලිංග මාර්ගය කියන්නේ අපට හරියට ලස්සනට හරියට රතු පළසක් කියලා වගේ රෙඩ් කාපට් එකක් කියලා වගේ අපට ලස්සනට අපි ගමන් කළ යුතු ආධ්‍යාත්මික ගමන් මඟ විවිධතර කළ තියෙන පැහැදිලි කළ තියෙන මාර්ගය මේ. මෙතන පොඩ්ඩක් හරි යහට මට ගියෝතින් අපට පින්නතුනි දුකක් හටගන්නේ. දැන් අපි යම් කිසි දෙයක් පිරිසක් මැද යම් කිසි කාරණයක් කිව්වොතින් එතෙන්ද නොගැලපෙන කාරණයක් කිව්වොතින් මොකද වෙන්නේ? සමහර විට සමහර දැනකදී නම් ඒකවල අනිත් පැත්තට තව එකක් කියයි. නමුත් මේව ගැනට කිහිම කියන්නේ නැහැ කට්ටිය. අපි දැනට නොගැලපෙන දෙයක් කියව ගම මොකද වෙන්නේ? අනිත් කෙනා නිහඬ වෙනවා. උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් නොදීපු ගමම තමන්ට මොකද වෙන්නේ? තමන් තමන්ගේ පැත්තට හැරෙනවා. මොකද්ද මේකට හේතුනේ? ඇයි මේ උත්තරේ පරක්කු? එතකොට තමන්ම බලන ආවර්ජනා කළා මොකක් හෝ අඩුවක් මගෙන් උනාදෝ කියලා තමන්ම බලන ඊට පස්සේ. ඇයි මේ උත්තරේ පරක්කු? හැදැමිට උත්තරේ පරක්කුනේ උත්තරේ දෙන්නම නේ. තමන්ටම බලන්න තමන්ගේ මුඛයෙන් පිටවෙච්ච වචනය ගැන තමන්ට පසුතැවිලා කඩගාන එතනින්ම තමන්ට දඬුවම හම්බුණා. අය අනිත් කෙනා මොකොත් වෙන දඬුවමක් දෙන්න ඕනේ නැහැ. බලන්න පිනතුනි මේ ධම්මඟ අපට බුදුහාමුදුරෝ කොච්චර කරුණාවෙන් පෙන්වලා දීලා තියෙද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. අපි ජීවිතය කරන ජීවත් වීම සඳහා කරන හැම දෙයක්ම ධර්මිකවය කරන්න. දහමෙන් බැහැරව කරන්නේ. ඇයි ඒකට හේතුව අපට ඉහළ ආධ්‍යාත්මික ඉලක්කයක්. අපට ස්පිරිචුවල් ගෝල් එකක් තියෙනවා. අනේ ගෝල් එකට ළඟා වෙන්න තමයි අපි හැමදේම කරන්නේ. අපි අනේ පොඩි පොඩි දේවල් වලට කලබල වෙන්නේ. අපිට තියෙන මහා ලොකු කාර්යභාරයක්. බුදුරජාණන් වහන්සේ වැනි මේ උතුම් ශාස්ත්‍රවරයෙක්ගේ සදහම් පණිවිඩයේ ශ්‍රවණය කරපුවා හැටියට අපේ ලොකු ස්පිරිචුවල් ගෝල් එකක් තියෙනවා. ස්පිරිචුවල් ඩ්‍රීම් එකක් අපිට තියෙනවා. ආධ්‍යාත්මික සිහිනයක් තියෙනවා. අනේ සිහිනය සපත කරගන්න තමයි අපි නිතරම කටයුතු කරන්නේ. වැඩි දෙයක් තියා අපේ දරුවෙක් හදලා ඒ දරුවට ඉහෙලට උගන්නලා ඒ දරුවා යාකවත් ඉහෙලගෙන උඩ බාර දීමටවත් නෙවෙයි අපි අවසන් ඉලක්කය වෙන්නේ. අපේ ඉලක්කය ඊටත් වඩා ඉහෙල තැනක තියෙන ඉලක්කයක් වෙන්නට ඕන. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගිහින් හැටියට ඉහෙල රැකියාවක් කරලා හොඳට විස්රාම ගිහල විස්රාම සුවෙන් ඉන්න. නැත්තම් තමන්ගේ දරුවන්ට එකට හොඳට උගන්නලා එයා හොඳ අයට විවාහ කරලා දෙන්න. ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ ටිකත් බලා ගන්න එක හොඳට නේද? මේක තමයි අපේ සාමාන්‍ය ඉලක්කය. මේවත් කරන ගමන් පිනතුණින් බෞද්ධයන් විදියට මේ ධර්ම ශ්‍රවණය කරන හැටියට අපි ඉලක්කය වෙන්නට ඕන. ඊට වඩා කියලා තැන. ඒ මොකද්ද? ඒ තමයි අපේ සංතානගත රාග ද්වේෂ මෝහ වලින් සපුරා නිදහස වෙන. අනේ සඳහා තමන් දන්නවා තමට වඩා නොන මාවත. ඒ මාවතේ සවිස්තරාත්මක විස්තරය තමයි ආරසණිකේ මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා ඒ කටයුතු කරද්දී සම්මා ආජීවය වැරදි කර්මාන්ත වලින් මිදලා මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති කියලා කියනවා. වැරදි දිවි පැවැත්මෙන් මිදලා යහපත් දිවි පැවැත්මෙන් යා කටයුතු කරනවා. සම්මා වායාමී යහපත් උත්සාහය නිතර උත්සාහ කරන්නේ අකුසලෙන් මිදෙන්න කුසලයේ දිනු කරගන්න. සම්මාසතිය නිතරම සිහින් ඉන්නේ. තමන්ගේ කය ගැන සිත ගැන හොඳ අවධානයෙන් නිතරම ඉන්නේ කොමක්ද වෙන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්නේ. මේ කය නිතරම වෙනස් වෙනවා. තමන්ගේ හිතත් හටගෙන නිරුද්ධනාකාරයේ දකිමින් තම වාසය කරනවා. නැත්නම් කාය වේදනා චිත්ත ධම්මකින ස්ථාන හතරේ සිට පිටවගෙන ඉන්නේ. ඒ සම්මා සතිය කාලයක් භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට ඔව් සම්මා සමාධියටපත් වෙනවා. යහපත් සතිමත් බව. කිසියම් භාවනා කමඨහනක් භාවිත කරලා මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදුමන භාවනා වෙන්න පුළුවන්, ආනාපාන සති ආදී මේ භාවනා ක්‍රමයක් භාවිත කරලා පුහුණු කරලා තමන් උත්සාහ කරන වැඩිපුර කාලයක් චිත්ත සමතේ දිනු කරගන්න. මෙන්න මේක තමයි පිනතුනේ අපේ දියුණුවෙහි ඉහළ මට්ටම කියලා කියන්නේ. අපි ඇතැමිට දන් දෙන දක්ෂයි. දවසක් සිල් රකින්න දක්ෂයි. නමුත් හිතේ එක අරමුණක තියාගන්න අපි බොහෝ දෙනෙක් දක්ෂ නැහැ. අපි භාවනා මධ්‍යස්ථාන වල හාමුදුරු ඇසුරු කරන්නත් කැමතියි. ආරණ්‍ය වලට දාන දෙන්නත් කැමතියි. ආරණ්‍ය වලට භාවනා කුටියක් හදන්නත් කැමතියි. කොහොම හරි භාවනා කුටියකුත් හදන්න පින් කරගන්න කියලා නේද? හැබැයි එහෙම කරන අපි බලන්න එක විනාඩි 20ක් නැත්නම් පැය භාගයක් නැත්නම් පැයක් එක කුසල අරමුණක හිත අකණ්ඩව තියාගෙන අපි දක්ෂද කියලා. ඒක පිනොතෙන් ලක්ෂ ගානක් භාවනා කුටියක් හදලා පූජා කිරීම තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒක බොහොම අමාරු දෙයක්. ඒකට කාලයක් කැප කරන්න වෙනවා. ඒකට තමගේ ළඟ ලොකු සුචිරිතවත් භාවයක්, කායික වාචික සංවරයක්, සත්පුරුෂ ගුණාංග, කලන දහම්, සත්පුරුෂ ඇසුර මේ වගේ වුණා කාරණා බලපානවා. සල්ලි තියෙනම් මාස කීපකින් අවුරුද්දකින් ඉතාම දෙවන්ත පන්සලක් සල්ලි වලට ගන්න පුළුවන්, ඕනම් හදන්න පුළුවන්, පූජා කරන්න පුළුවන්. ඒ වෙච්චන අමාරු දේවල් නෙමෙයි පිනතට. නමුත් මෙතෙන්ට එන එක, මේ සමතේට එන එක පිනතුනි, එතනම් සරල දෙයක් නෙමෙයි. හැබැයි එතෙන්ට එන කෙනාට ජීවිතේ ලොකු දියුණුවක් තියෙනවා. ලොකු මානසික දියුණුවක් තියෙනවා. ඒකෙන් කියන්නේ දන් දෙන එක එපා කියලා නෙමෙයි කියන්නේ. දන් දීම නිසාම තමයි ඔබට මේ ධර්මඟ ලැබෙන්නේ. ඔබ දන් නොදෙන කෙනෙක් නම්, දැඩි මසුරු මලෙන් ඉන කෙනෙක් නම් ඔබට මේ ධර්ම ලැබෙන්නේ නැහැ ඔබට. ඔබට මේ ධර්ම ලැබෙන්නෙම ඔබේ තියෙන සත්පුරුෂකම් නිසා, ඔබ පරිත්‍යාගශීලී නිසා, ඔබ පංචශීලී ආරක්ෂා කරන නිසා. හැබැයි එතන නෙවෙයි අපි අවසාන නිස්සතාව වෙන්නට ඕන. අපේ අවසාන ඉලක්කය වෙන්නට ඕන ඊටත් වඩා ඉහළ තැනක. ඒ එක සංදිස්ථානයක් තමයි සමතය, සම්මා සමාධිය දිනු කරන්න තියෙන දක්ෂතාවය. මෙතෙන්ට එන්න ඕනේ වෙනදෙනු කොහොමාරි. හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් භාවිත කිරීමේ ප්‍රතිඵල විදියට අපට ලොකු ආනිසංසයක් ලැබෙනවා. මොකක්ද ආනිසංසය? ඒ තමයි නීවරණයටපත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, කිනමෙද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ වාදුරට යටපත් වෙනවා. ඒ යටපත් වෙච්ච ප්‍රමාණයට තමයි යටපත් වෙච්ච ප්‍රමාණය දන්නෝ සම්මා විමුක්ති. ඒ නීවරණ මෙතරම් පමණට දුරු වුණා කියලා දන්නවා. සම්මා ඥාන, ඒ දුරු කරපු ප්‍රමාණය ගැන නුවණක් තමයි තියෙනවා. මෙන්න මේ දෙක පිනොතින අපේ ජීවිතයේ ලොකු ප්‍රබෝධයක් හට ගන්නවා. ඉස්සර අපි අර පොඩි පොඩි දේවල් ආසා කරපු අපි, ඇතැමිට පොඩි පින්කමක් කළ සතුට වෙච්ච අපි, ඇතැමිට තමන් ගියක් හදලා වාහනයක් අරගෙන දරුවෙකුට උගන්වලා ලස්සන ඇඳුමක් ඇඳලා අනිත් කෙනෙකුට උදව්වක් කරලා සතුට වෙච්ච අපි, අපි දන්නවා ඒ සතුට බාහිර මත ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ, යැපිලා තියෙන්නේ. මේ ලබන මානසික සතුට එහෙම බාහිර දෙයක් මත යැපෙච්ච දෙයක් නෙවෙයි පිනතුනි. අනිත් අය තමන් ගැන ප්‍රශංසා කළත් නොකළත්, ගුණකතන කළත් නොකළත්, මෙන්න මේ සතුට තමන්ම විසින් තමන්ගේ අභ්‍යන්තරයේ දල්වාගත්තු ආධ්‍යාත්මික ප්‍රදීප ආලෝකයක් වෙනවා. එතකොට තමන්ට බාහිර මත යැපෙන අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් තමයි පිනතුනි තමන්ට නිදහස ලැබෙන්නේ. හරියට ආකාශයේ පියා බහ යන පක්ෂියෙක් වගේ අපි අපේ සැනසීම සතුට අපේ දෑතට අපි ගන්නවා. වැඩි දෙයක් තියා අපේ ශරීරය මතවත් නෙවෙයි අපි අවසාන සතුට කඳා පවතින්නේ. ශරීරය දුර්වල වුණත්, මහලුණත්, ලෙඩ වුණත්, ඇඳට වැටුණත්, අපේ මේ මානසික සතුට ඊට වඩා ඉහළ ස්ථානයක තියෙනවා. අපේ ශරීරය අපි කොච්චර උදව් කරත් වෙනතුනේ මේ ශරීරය වෙනස් වීම අපට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ශරීරයේ මහලු වීම, ලෙඩවීම ආදී මේ දේවල් අපට පාලනය කරන්න බෑ. පාලනය කළත් ඉතාම සීමිත ප්‍රමාණයක් අපට පාලනය කරන්න පුළුවන්. නමුත් තමන්ගේ ඇති කරගන්නා වූ මේ ආධ්‍යාත්මික දියුණුව තමන්ට පාලනය කරගන්න පුළුවන්. ඒ තුලින් තමන්ට අනිත් භෞතික දේවල් වලින් උත්ෙන දුක් වේදනා යටපත් කරගන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉහළම ප්‍රතිඵලය තමයි සමතය දිනු කිරීම. නීවරණ යටපත් කිරීම. හැබැයි එහෙම යටපත් කළාත් අපි සම්මාදිට්ඨිය සම්පූර්ණ කරાય වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියේ දෙවනි පියවරට අපි එන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි මේ පුඤ්ඤාභි සංඛාර සිද්ධ කළාත් අරූපාවචර ධාන නැමැති ආනිඤ්ඤාභි සංඛාර සිද්ධ කළාත් මේ සියල්ලක්ම සිද්ධ කරන්නේ අවිද්‍යාවත්‍ය සංඛාරා. අවිද්‍යාව පාදක කරගෙනයි මේ සංස්කාර අපි කරන්නේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ මේ ලෝක යථාර්ථය ගැන සැබෑ ලෙස නොදන්නා බව. ඒක විවිධ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධය අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද අඥාන ආදී වශයෙන් මේකේ ඉහළම ස්වභාවය විස්තර කරලා තියෙනවා. ඒක තමයි සරලව ගත්තොත් අපේ තියෙන නොදැනීම කියලා කියන්නේ මේ භවයේ පිළිබඳව තියෙන නොදැනීම. භවය කියන්නේ මොකද්ද? භවය කියන්නේ අපවටා ලෝකයක් තියෙනවා කියන ආකල්පය. ඔබ මෙතන ඉන්නවා, මම මෙතන ඉන්නවා, මගේ වටා ලෝකයක් තියෙනවා. මං මේ ලෝකේ ඇසුරු කරනවා. මා මෙලවට බිහි වෙන කලින් මේ ලෝකේ තිබුණා. තිමිච්ච ලෝකෙට මා බිහි වුණා. මා මිය ගියාට පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණය. එහෙමත් නැත්නම් අපි යමක් දකින කලින් තිබ්බා. දකින වෙලාවෙත් තියෙනවා. දැක්කට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියන එක. තවත් දෙයකින් කියනවා නම් අපේ ඇසට රූපයක් පේනකොට මේ බාහිර තියෙන රූපය, ශබ්ද ආදී මේ රූපස්කන්ධය මේ මොහොතේ Tamanට ලැබෙන අත්දැකීමක් කියලා හිතීම. තවත් දෙයකින් කියනවා නම් වෙනත් වචන වලින් කියනවා නම් අපි යමක් ගැන හිතනකොට අපි නිතරම හිතන රූපයක් එක්ක රූපයක් නැතුව අපට මොකුත් හිතන්න බෑ. පින්වතුනි සාදුකාරයක් දෙන්න බලන්න. තවත් හොඳට සාදුකාරයක් දෙන්න. තවත් හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න. ඔව්, අපි මේ සාකච්ඡා කරන්නේ ප්‍රධානතම කාරණයක් මේ ධර්ම දේශනාවේහි අවිද්‍යාව ගැන, භවය ගැන. අවිද්‍යාව කියලා කියන්නේ මේක ගැඹුරෙන් විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම. සරල විදියට තවත් කියනවා නම් අපි යමක් ගැන හිතනකොට, යමක් ගැන කල්පනා කරනකොට අපි නිතරම හිතන්නේ රූපයකුත් එක්ක. ඕනෑම දෙයක් බලන්න. අපේ දෙමව්පියෝ ගැන, ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර ගැන, ඔබ ගිහිපු පාසල ගැන, ඔබේ රැකියා කරන ස්ථානය, මිය ගිහිපු ඥාතිවරයා, ඔබ වාහනේ පාක් කරලා ආපු ස්ථානය, වාහනය, මේ ඕනම දෙයක් බලන්න මතක් කරනකොට මතක් කරන්නේ කොහමද? අපි මතක් කරන රූපයකුත් එක්ක. වැඩි දෙයක් තියා අපි සිහිනයක් දකින්නේ රූපත් එක්ක. හැබැයි සිහින දකිනකොට අපි දකින්නේ මේ ආත්ම භාවයේ මූණ පාපු සිද්ධියෙන් තමයි හිනේ දකින්නේ. ඒක අනාගතයේ මූණ පාන තියෙන සිද්ධිය. නිතරම අපි රූපයක් එක්කයි මේ ගනුදෙනුව තියෙන්නේ. සිහිනදී අපිට පේන්නේ මේ ජීවිත කාලේ දැකපු අත්විඳපු දේවල්. හැබැයි සිහින දකින වෙලාවේදී ඇත්තටම සජීවි රූපේ නෙවෙයි දකින්නේ අපි. අපි ඇස් දෙක පියාගෙන ඉන්නවා. අපේ රාත්‍රී කාලයේ එක වර්ණ පේනවා. ඒ පේන්නේ ඇහැට නෙවෙයි, මන විඥාණයෙන් ඒව ග්‍රහණය කරගන්නවා. අපි නොඑක් සම්දහන හේනෙන් යම්කිසි කෙනෙක් වෙලා බනින්න පුළුවන්. මේකේ ඥාතිය කියලා පින්ගිලන්න පුළුවන්. මේවා අපි අහන්නේ කොහොමද? කනෙන්ද? කනෙන් නෙවෙයි මේ මනෝ විඥාණයෙන් ස්පර්ශ කරන්නේ. එතකොට පින්නතුනි මේ අපි නිතරම රූපයක් එක තමයි මේ ගනුදෙනුව තියෙන්නේ. ඔබ මේ වෙලාවේ යම් කිසි දෙයක් ගැන හිතුවත් මේ ඉස්සරහ ඔබ දැන් බලාගෙන ඉන්න රූපය ගැන බැලුවත් ඔබ ඒක නිතරම රූපයක් එක තමයි තේරුම් අරගනිමින් ඉන්නේ. තේරුම් අරගැනීම නෙවෙයි වරද පිනතුනේ. ඒ තේරුම් ගන්නකොට අපි හිතන්නේ මොකද්ද? ඒ රූපය මේ මොහොතේ බාහිර ලෝකේ ඒ විදිහටම තියේ කියලා. දැන් මේ මොහොතේ සජීවී තියෙන රූපය තමන් මේ විඳින කියලා ඔබට හිතෙන්නේ. ඔබ දැන් උදෑසන ගෙදර ඉඳලා ආවා. ගේට්ටුවත් අහලා ඇතමිට එන්නේ නැතිනේ. දොරත් අහලා එන්නේ නැති. නැත්තම් ගෙදර තව කවුරුහරි ඉන්නවා ඇති. ඔබට දැන් මතක් කරනකොට ආ ගෙදර අය දැන් කෑම කනවා ඇති. නැත්තම් ගෙදර සුද්ධ කරනවා ඇති. මොකක් හරි දෙයක් මතක් වෙනවනේ. එතකොට ඔබට හිතෙන්නේ මේ තමා දැන් වෙන සිද්ධිය මතක් කරන්නේ කියලා. ඇත්තටම ඔබ මේ දැන් වෙන සිද්ධියද මතක් කරමින් ඉන්නේ? නෑ පිනොත්නි, ඔබ මනසෙන් නිර්මාණය කරගන්න ලෝකයක් මේ. නැත්තම් ඔබ අවසාන වතාවට දැකපු දේ තමයි මේ සිහි කරමින් ඉන්නේ. ඔබ ගේට්ටුව වහලා ආවා. ඔබ හිතන්නේ තාම මේ ගේට්ටුව වහලා තියෙ කියලා නේ. ඒ වහපු ගේට්ටුව තමයි තාම මතක් කරගෙන ඉන්නේ. හැබැයි දැන් මේ ගේට්ටුව වෙන කෙනෙක් අරලා තියෙන පුළුවන්. ඒක හරියට අර ඔබ සීතකරණේ අරිනකොට සීතකරණේ ලයිට් එකෙන් ඒ සීතකරණේ දේවල් ඔබට ලස්සනට පේනවනේ. හැබැයි ඒ සීතකරණේ වැහුවට පස්සේ මොකද වෙන්නේ? කරුවලයිනේ. ඔබට කවදාවත් ඔබේ ගෙදර ෆ්‍රිජ් එක මතක් කරනකොට කරුවල ෆ්‍රිජ් එකක් මතක් කරලා තියෙනවද? නෑ නෑ නේ. හැමදාම ලස්සනට ලයිට් පත් වෙන ලයිට් එක පිච්චිලා නම් ඒක මතකයි. කොහොමද දැන් පිච්චිලා ලයිට් එක නෑ කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ ලයිට් එක පත් වෙන අර ලස්සනට තියෙන ඒ තට්ටු ටික දොරවල් ටික තමයි පේන්නේ නේ, මතක් වෙන්නේ. ඇත්තටම මෙහෙම ඔබ මතක් කරනකොට ඔව් ඒක කරවලේ තියෙන ෆ්‍රිජ් එකක් මේ මොහොතේ තියෙන්නේ. වෙන කෙනෙක් කරලා නම් ඒ ආලෝකේ දින පුළුවන්. නමුත් ඔබ මතක් කරන්නේ ඔබ අන්තිමට අරපු වෙලාවේ තියෙන එක. මෙන්න මේක තමයි භවය කියලා කියන්නේ පින්නතුනි. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදි වශයෙන් ගිහිල්ලා භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණං කරා යන්නේ මෙන්න මේ අවිද්‍යාව. බාහිර ලෝකය තමා දැකපු විදියට මේ මොහොතේ තියෙනවා කියන ආකල්පය. ඇත්තටම පින්නතුනි අපි මේ ජීවිත කාලය තුළම දැකලා තියෙන සිහිනමයි. අපිට හිතෙනවා රාත්‍රී කාලේ විතරයි සිහින දැකේ කියලා. ඇත්තටම පින්නතුනි දවල් කාලෙත් මේ දැකලා තියෙන කිසියම් දෙයක් සිහිනයක් තමයි. රාත්‍රී කාලෙත් අපි තේරුම් ගත්තේ නැති රූපයක් මනසින් තේරුම් ගත්තේ මේ මොහොතේත් අපි යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ නිරද්වජ රූපයක් මනෝවිඥාණය. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. අන්න ඒක තේරුම් ගන්නකොට බාහිර ලෝකයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. බාහිර ලෝකයක් ඇතේ කියලා අපි හිතන් ඉන්නවා. ඒ ඇතේ කියන ලෝකෙම තමයි රාත්‍රී සීනේදී අපිට පේන්නේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි අපි ඇස් දෙක පියාගෙන ඉන්න ඕන වෙලාවක අපට ලෝකය මතක් වෙනවා. තමා ඇස් දෙක පියාගෙන හිටියත් පාරේ වාහන යනවා, දරුවෝ ටික ඉස්කෝලේ ගිහිල්ලා, ගෙදර අය වැඩ කරනවා, මං හෙට වැඩට යනවා, පාසලේ ළමයි මෙහෙම ඉන්නවා. මේ ඔක්කොම ටික තමන්ගේ ලෝකේ තියෙනවා. පින්නොතනි මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ජීවිතේ අවසාන මොහොතෙහි අවසාන හේත චුති චිත්ත අවස්ථාවේදී මේක මෙහෙම මන්ත්‍ර නිර්වාණය වෙනවා. රූප ටික නිර්මාණය වෙනවා. එදාට පින්නොතනි මතක් වෙන්නේ හිතන්න එපා මේ ආත්ම භාවයේ දැකපු රූප ටික විතරයි කියලා. එදාට මුළු කල්ප ගානක දැකපු රූප ටික, අත්දැකීම් ටික, කරපු කර්ම ටික එක ලහින් එකකට තියලා එක දිගට පේන්න ගන්න පින්නොතනි. අන්න එතනින් තීරණය කරනවා ඊළඟ ප්‍රතිසන්දිය ලබන්නේ කොතනද කියලා. ඒ අවසාන මොහොතේ දකින්න රූපයට අපි මුලා වුණොත් ඒක දැමිට පුඤ්ඤාවි සංඛාරය තුලින් හටගත්තු දෙයක් වෙන්න පුළුවන්. ඔබ දීපු සාංගික දානයක්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට කරපු උපස්ථානයක්, සම්බුද්ධ පූජාවක් මෙහාදී යහපත් දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම සිහි කරත් අපි ඒ සිහි කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරය යටතේම තමයි. ඒ නිරුද්ධජ රූපය ඇති දෙයක් හැටියට සිහි කළා අපට සුගතියට යන්න පුළුවන්. හැබැයි ඒ සුගතියට ගියත් ජරා මරණ වලින් අපිට නිදහස් වෙන්න බෑ. ඒක අපට මොන දේ සිද්ධ වෙනවද? අන්නේ අවසානයේ දකින්න රූපය අපි කොහොමද දකින්නට ඕන? ඒ මනසට රූපේ නිර්මාණය වෙනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපිය මනෝවිඥාණයෙන් මනංච පටිච්චය ධම්මේච උපජ්ජති මනෝවිඥාන මනසත් ධර්මාලම්බණයත් අරමුණු කරගෙන මේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න දෙයක්. ඒ මනෝවිඥාණයත් ඉති ඉමස්මින් සති දන් හෝති ඉති ඉමස්මින් අසති දන් හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා හේතු නිරෝධයෙන් නිරෝධ වෙනා කියලා දකින්නට ඕන. අන්න එක දැක්කොත් අපි එදාට රූපය තුල යපෙන්නේ නැහැ. අපි දකිනවා මේ නිරුද්ධච රූපයක් මේ දකින කියලා. හැබැයි ඒක මරණාසන්න මොහොතේ විතරක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතනි. ඒක ජීවිතේ වැඩි කාල පරාසයක් තුල භාවිත කළ තියෙනට ඕන. මේ මොහොතේත් ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණීය විමුක්ත ආයතනයක් කරගන්න නම් ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙදීත් ඔබට ඇහෙන මේ ශබ්දය ඔබ තේරුම් ගන්නේ කනත් ශබ්දයක් සෝත විඥානියත් සොත් සම්පත්තියත් සද්ද සංඥාවත් සද්ද සංචේතනාවත් නිරුද්ධ වෙච්ච තැනක ඒ ආරමුණු කරගෙන හටගන්න මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙලා ඒ ආරමුණු කරගෙන මන ආයතනයෙන් නැවත අලුතෙන් හටගන්නා වූ මනෝ විඥානයනොයි. මේක තේරුම් ගන්නේ ඒ මනෝ විඥානියත් හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා තත්ත තත්ත විපස්සති ඒ තැනම විදර්ශනා කරන්න ඕන. මෙන්න මේ සඳහා ඔබ කොයිතරම් කාලයක් කැප කරන දැස්සද කියන එක මතයි දුකෙන් නිදහස් වීම කියන කාරණේ තීරණය වෙන්නේ. මෙන්න මේක තමයි බුදුදහමේ දර්ශනය කියලා කියන්නේ. මේ දර්ශනෙට අපි නාවුති මොකද වෙන්නේ? අපේ ජීවිතේ ලක්ෂණය තමයි අපි සංසාර චක්‍රය තුල ඉන්නේ. අවිද්‍යාව තුල හිටියොත් ඊට අනුරූප වූ සංස්කාර රැස් කර ගන්නවා. සංස්කාරවලට අනුරූප වූ විඥාන පහළ වෙනවා. විඥානයේ පාදයක් කරගෙන නාම රූප සලආයතන, පස්ස, වේදනා, තෘෂ්ණා, උපාදාන, භව, ජාති, ජරා මරණ. අප තේරුම් ගත යුතුයි. අප කල්පනා කළ බැලිය යුතුයි. සාමාන්‍ය ලෝක විවහාරයේදී පුඤ්ඤාවි සංස්කාර රැස් කරමින් හෝ මේ සාමාන්‍ය ලෝකේ රැල්ලෙන් අපි යන්නේ අනුසෝතගාමි මාවතියද යන්නේ නැත්නම් මාසරණ ගිය මගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ අවිඥායත්තේව අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ මෙහෙම ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා නිරුද්ධන්ති කියන මෙන්න මේ බුදුහාඳුරන්ගේ අනාවරණය තුල දේශනා කරපු මේ සදහම් මාවතේද තමයි ඉන්නේ කියන එක ගැන බලන්න තමයි දක්ෂ වෙන්නට ඕන. මේක පිනොතුනේ එකාතකින් සුතමේ ඥාණයෙන් අපි අසා දැනගන්නට ඕන. ඒක ඊටාම අවශ්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. ඥානතෝහම් වික්ඛවේ පස්සතෝ ආසවණං කයං වදාමි. නොවා ඥානතෝ නොවා පස්සතෝ. මහණෙනි මම ආශ්‍රයයන්ගේ ශේවීම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට. කොමක් දන්න කෙනාටද දකින කෙනාටද මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය රූපාදී ස්කන්ධ පංචකය ඇසාදී ආයතන චක්කු ධාතු ආදී මේ ධාතු මෙන්න මේ යථාර්ථය ගැන පැහැදිලි දැක්මක් තමයි තියෙනට ඕනේ. එතකොට අපි ශ්‍රද්ධාව හට ගන්නව නම් හට ගන්න ඕන කොතනද අපේ? මෙන්න මේ යථාර්ථය පිළිබඳව. ඇසෙන් රූපයක් දකිනකොට මේ පේන්නේ බාහිර පේන රූපයයි මේ මොහොතේ පේන රූපයයි කියලා දැක්කොත් අපි සංසාර චක්‍රයේ ඉන්නේ. අපි ඇහෙන් පේන රූපයට සතුටුනා කියලා කියන්නේ යෝ රූපං අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. යමෙක් දකින රූපයේ අභිනන්දනය කරනවා නම් සතුට වෙනවා නම් ඒකේ ಗುಣ කියනවා නම් ඔහු ඇත්තටම මේ මොකද කරන්නේ? ඔහු දුකයි සතුට වෙන්නේ. ඔහු දුක ගැන වර්ණනා කරන්නේ. අපට මතක් වෙන රූපයේ අවිද්‍යාසගතව අරගෙන ඒකේ අපි ಗುಣ කතන කළාත් අගුණ කිව්වත් අපි දුක ස්පර්ශ කරමින් ඉන්නේ. හැබැයි අපි ඊටාම සිහින්න ඕනෙ ඉඳගෙන අපිට ඒක කරන්න පුළුවන්. මේ දර්ශනයත් තුළ ඉඳගෙන මේක නිරුද්වජ දෙයක් කියන අවබෝධයෙන් කරන්න පුළුවන්. පිනතනි මෙන්න මේ සංසාර චක්‍රයේ මේ දුක හට ගන්න ක්‍රමයෙන් මිදලා උඩුගම් බලා යන ධම කියන්නේ මොකද්ද? පටිසෝධගාමින් නිපුණන් දුද්දසං අනු කියන්නේ මොකද්ද? උඩුගම් බලා යන අවබෝධ කරන්න අමාරු ඉතාම සියුම් තීක්ෂණ නුවණට ගෝචර වෙන දේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේ තමයි දකින්නේ මීට සල්ප මොහොතකට කලින් ඇසෙන් අරගත්තු වර්ණ රූපයත් එක්ක තමයි හදාගත් රූපය මේ නිරුද්ධ වෙච්ච ගැන්නේ කියලා. ඔබ අද මෙතෙන්ට එන කලින් කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආවේ කණ්ණාඩියේ මූණ බලලා ආවේ ලස්සනට කොණ්ඩෙත් පීරගෙන ආවේ නේද? එතකොට ඔබ ගිහිපු කණ්ණාඩියේ ඒ රූපේ තාමත් තියෙනවද? ඒ රූපය ඔබ යනකොටම නිර්මාණය වුණා. එහෙම මෙතනින් අයින් වුණා. ඒ දේම තමයි පිනතුනි ඔබ මේ වෙලාවේ දකින්න මේ ඇහැට යමක් දැකලා තේරුම් ගන්නවා නම් ඒ රූපයයි අර උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා ආපු ඒ රූපය අතර වෙනසක් නැහැ. කණ්ණාඩිය ඔබ දැකපු රූපය දැන් මතක් වෙන වෙලාවේදී ඒ කණ්ණාඩිය රූපය පොඩ්ඩක්වත් නැතුව නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ මේ වෙලාවේ ඉස්සරහා දකින රූපය ගැන යමක් තේරුම් ගනිද්දී ඊට පාදක වෙච්ච මුල් වෙච්ච ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥාව රූප සංචේතන රූප සම්පස්සය ආදී මේ සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. මේක තේරුම් ගන්නේ මනෝ විඥානය. ඒ මනෝ විඥානය දිගට යන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොත හේතු නිසා හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේ දර්ශනෙට එන්න නම් මේ න්‍යාය තේරුම් අරගෙන අපේ ජීවිතය අප විඳින සියලුම දේවල් මේ යථාර්ථයට සම්බන්ධ කරලා අපි නුවණින් දකින්නට ඕන. අනාථපිණ්ඩික සිටුතුමා වයෝ වෘද්ධව ඉන්න අවස්ථාවේදී එතුමා කණිවිඩයක් යවුවා සරුවත් සාමුරට වඩින්න කියලා. එක්තරා එතුමා ළඟ හිටිය කෙනෙක් යවුවා ගිහිල්ලා පන්සලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට මගේ සුව දුක් කියලා සරුවත් සාමුරට ආරාධනා කරන්න මාව හම්බෙන්න එන්න කියලා. බුදුහාමරට එන්න කියලා කිව්වේ නැහැ බලන්න රජතුමා. ලොකෝ පාසල හරල දීපු දායකය දන්න බුදුහාමරට ඉතින් හුඟා වැඩ තියෙයි කියලා. සරුවත් සාමුරට එන්න කියලා පණිවිඩය ඇරි. සරුවත් සාමුරට හුඟා යාළුයි. ආනන්ද හාමුදුරුවෝත් එක්ක හුඟා යාළුයි. දෙනම වැඩියා. වැඩලා ආනන්ද හිමිතුමා කියනවා ස්වාමීන් වහන්සේට දැඩි ශාරීරික වේදනාවක් තියෙනවා. දැඩි වේදනාවෙන් ඉන්න බව සඳහන් කළේ වෙලාවේ උන්වහන්සේතුමාට අනුශාසනාවක් කරන්න කියලා කියනවා. සරුවත් හාමුදුරුවෝ ආනන්ද හිමිතුමාට අනුශාසනා කරනවා. කොහොමද අනුශාසනා කරන්නේ? නැචක්කුම් උපාදිස්සාමි. ඇස තෘෂ්ණාවසෙන් ගන්න එපා. නැචමේ චක්කු විඥාන නිසිතං විඥානං භවිසදීති. චක්කු විඥානයේ ඇස ඇසුරු කරගෙන මගේ විඥානයේ පතිත නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. ඇස තෘෂ්ණාවසෙන් ගන්න එපා, ආසාවෙන් ගන්න එපා. ඒ ඇස ඇසුරු කරගෙන විඥානය ඒ ඇසේ බැස ගන්න දෙන්න එපා. නැ චක්කු විඤ්ඤාණං උපාදිස්සාමි. චක්කු විඤ්ඤාණය තෘෂ්ණාවෙන් ගන්න එපා. නැ චමේ චක්කු විඤ්ඤාණ නිසිතං විඤ්ඤාණං භවිස්සති इति. චක්කු විඤ්ඤාණය ඇසුරු කරගෙන විඤ්ඤාණය බැස ගන්න දෙන්න එපා. ඒ වගේම දේශනා කළා. නැ චක්කු සම්පස්සං උපාදිස්සාමි. ඇස නිසා හට ගන්නා වූ ස්පර්ශය තෘෂ්ණාවසෙන් උපාදාන කරගන්න එපා. නැචමේ චක්කු සම්පස්ස නිසිතං විඤ්ඤාණං භවිස්සති इति. චක්කු සම්පස්සය ඇසුරු කරගෙන විඤ්ඤාණය බැස ගන්න දෙන්න එපා. බැස නොගනීවා කියලා ප්‍රාර්ථනා කරන්න. යනු හික්මෙන කියලා. ඇස ගැන විතරක් නෙවෙයි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයට මෙහෙම කරන්න කියලා දේශනා කරා. ඉලන් සඳහන් කරනවා රූපාදී ස්කන්ධ පංචකය ගැන. නරූපං උපාදිස්සාමි. නචමේ රූපනිස්සිතං විඥානං භවිස්සති इति. ඊට පස්සේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය ගැන මේ වගේම බලන්න කියලා කිව්වා. ඒ කිසිම තැනක ආසාවක් හටගන්න එපා. ඒ කිසිම තැනක විඥානේ බැස ගන්න දෙන්න එපා කියලා අනුශාසනා කළා. ඒ විතරක් නෙවෙයි න පටවින් උපාදිස්සාමි. නැච මේ පටවි නිසිතං විඥානං බහිසති इति. පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප තෘෂ්ණාවසින් ගන්න එපා. ඒ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වල විඥානේ බැස ගන්න දෙන්න එපා කියලා ඒ අනුව හික්මෙන්න කියලා සඳහන් කරන සරියුත් මාහිමියන් වහන්සේ අනාථමිනික සිරිතුමාට. ඒ විතරක් නෙවෙයි ඊළඟට යම්කිසි කෙනෙක් ධ්‍යාන වැඩුවනම් ආනෙන්ජබේ සංකාර කරානම් අරූපාචර ධ්‍යාන ලැබුවනම් ආකාසානංචායතන විඥානංචායතනය ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මෙන්න මේ අරූපාවචර ධ්‍යාන තුලවත් ඒ ධ්‍යාන පිළිබඳවවත් තෘෂ්ණාවසෙන් ගන්න එපා. ඒ කිසිම තැනක විඥානේ ඇසුරු කරන්න දෙන්න එපා. නිත්‍ය සපාත්ම වශයෙන් ඒ හැම දෙයක්ම අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න කියලා. ඒ විතරක් නෙවෙයි දිට්ඨ සුත මුත විඤ්ඤාත න දිට්ඨං උපාදිස්සාමි. නැචමේ දිට්ඨි නිසිතං විඥානං භවිස්සති इति. දැකපු දේවල්, අසපු දේවල්, ගනිසුන විඳපු දේවල්, දැනගත්තු දේවල් මේ කිසිම තැනක් උපාදාන වශයෙන් තෘෂ්ණ වශයෙන් ගන්න එපා. ඒ කිසිම තැනක විඥානය බැස ගන්න දෙන්න එපා කියලා. ඒ කිසිම තැනක විඥානය බැස ගන්න දෙන්න එපා කියලා කියන්නේ ඒ කුමන තැනක විඥානය බැසගත්තත් බැසගත්තා කියන්නේ පටිසම්පාද සර්කල් එකට වැටුණා කියන එක. ඒ වැටුණා කියන්නේ නිකන් නතර වෙන්නේ නැහැ පින්නතුනි. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකට වැටුණා නම් අවසන් වෙන්නේ භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. ඒක මරණයෙන් පස්සේ උපතින් ලැබෙන දෙයක් විතරක් නෙවෙයි. මේ හැම මොහොතෙම අපි භවය, ජාතිය, ජරා මරණ කියන මේ දේවල් නිෂ්පාදනය කරගනිමින් ඉන්නේ. මෙන්න මෙතනින් හිත මුදව ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපිට මේ අනුශාසනා කරන්නේ. සරුවත් හාමුදුරුවෝ අනාථපිටික සිටුතුමාට මේ දේශනාව කරනකොට සිටුතුමාගේ ඇස් දෙකෙන් කඳුළු ආවා. සරුවත් මහීමෙන් වහන්සේ අහනවා, ඇයි ඔබ සිටුතුමනේ අනන්නේ කියලා? ඔබට ජීවිතේ කලකිරීමක් අද්ද කියලා මෙහාට ගත්තේ. නෑ ස්වාමීනි, එහෙම දෙයකට නෙමෙයි මම මේ අඬන්නේ. මම මෙච්චරනම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කළා. මෙච්චර කාලයක් මම ප්‍රියමනාප වූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ ප්‍රියමනාප ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. මට මෙතේ කලකට මෙච්චර ගැඹුරු ධර්මයක් දේශනා කළේ නැහැ නේද කියලා. එතකොට සරුවත් හාමුදුරුවෝ කියනවා, සිරිතුමනි, මේ අපි ගිහිවත් හඳින ගෘහස්ථ ජීවිත ගත කරන කාමභෝගී ජීවිත ගත කරන අයට මෙච්චර ගැඹුරු දේවල් දේශනා කරන අඩුයි කියලා. අනාථපිණ්ඩික සිරිතුමා අරතරන් දුරවල ඉන්න ගමන් කියනවා, ස්වාමීනි, එහෙම කියන්න එපා. සුදුවස් වස්ත්‍ර අඳින ගෘහස්ථ ජීවිත ගත කරන අය තියෙනවා, බුද්ධිමත් අය, තේරුම් ගන්න පුළුවන් අය. එයා වෙනුවෙන් මේක දේශනා කරන්න. මේක දේශනා නොකර ඉන්න එපා, මේක දේශනා කරන්න කියලා. මේ ගෘහස්ථ ජීවිතයක් ගත කරපු මේ අනාථකම සිටුතුමා මේ කාටද මේ කියන්නේ? මේ කියන අග්‍ර ශ්‍රාවක ධර්ම සේනාධිපතියන් වහන්සේට මේ කියන්නේ. එතනම ආනන්ද හඳුත් මේ ඉන්නවා. ධර්ම භාණ්ඩාගාරිකත් මේ ඉන්නවා. ඒ දෙන්නම ඉන්න තැන කරන මේ අනුවේදනීය කතාවක් මේ. බලන්න බිනතුනි, ඔබ ඇතැම්මිට හිතන ওই ගැඹුරු බණ අපට ඕනේ නැහැ. අපට ওই දිනේදා දරුවෝ ටික හදාගෙන සතුටින් ඉන්න මොනවා හරි කිව්වොත් ඇති කියලා නේද? එහෙමනේ හිතන් ඉන්නේ. බිනතුනි, කල්පාන්තර ගානකට වරක් ලෝකයේ පහළ වෙන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සංසාරේ නැමැති මේ මහා සාගරයේ කිමිදෙලා කල්පාන්තර ගානක් අසංඛ්‍ය වූ ජීවිත පරිත්‍යාගයන් සිදු කරලා මේ මහා මොහොතේ කිමිදෙලා මේ පතුලේ තියෙන මේ මහර්ග වස්තුන් සතර සතිපට්ඨාන ආදී මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගොඩට අරගෙන තියෙනවා පින්නතුනි. ඒ ගොඩට ගත්ත අවස්ථාවකයි මේ අපි ඉන්නේ. මේ සෙල්ලම් කරන වෙලාවක් නෙවෙයි. වැඩි දෙයක් තියා මේ සුගතියටවත් කරුණු හොයන අවස්ථාවක් නෙවෙයි මේ. අපි ඇතැම්මිට සුගතියට යන්නට ආත්මවත් සිය ගානකට පින් කරගෙනයි මේ මොහොතේ අපි ඉන්නේ පින්නතුනි. ඒක 아무දු දෙයක් නෙවෙයි ඇතැම්මිට. හිත හදාගෙන බැරි කෙනාට ඉතින් ඒකත් ලොකු දෙයක් ඉතින්. නමුත් පින්නතුනි, බොහෝ විට ඔබ සසර හුඟා පින් කළා සුගතිගාමී වෙන තවත් ඉදිරි ආත්ම භාවවලටත් ඇතැම්මිට ඔබ පින් කරගෙන ආවය. ඒ නිසා නැවත අපි ආපස්සට හැරෙන එක නෙමෙයි තියෙන්නේ. මෙතන ඉදිරි පියවර තේරුම් අරගෙන මේ සම්බුදු සසුනකින් ලබන අනර්ගතම ප්‍රතිඵල ලැබීම සඳහා අපි වහා වහාම සංවේදී වෙන්නට ඕන. මේ කරුණ ඉස්මතු කරගන්නට ඕන. අපේ ජීවිතයේ යම් තාක් අපි අධ්‍යක්ෂම ටිකක් ලබනවා නම් ඇස කන නාසාදී ඉන්ද්‍රිය රූප ශබ්ද ආදී අරමුණු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී ධාතුන් රූප වේදනා ආදී ස්කන්ධ දෙට්ට සුතමුත විඤ්ඤාත ආකාසානඤ්ඤායතන විඤ්ඤාණඤ්ඤායතන ආකින්චඤ්ඤායතන නියසඤ්ඤානාසඤ්ඤායතන පඨවි ආපෝ තේජෝ වායෝ මේව තමයි අපේ ජීවිතයන් දෙකේ. මේ කිසිවක් වෙනතුනේ එක දිගට අඛණ්ඩව ගමන් කරනව නෙවෙයි. මේ හැම දෙයක්ම මේ මොහොතේ අපි නිෂ්පාදනය කරගන්නේ කණිමින් ඉන්නේ. මේ රෙඩිමේඩ් මොනවාක්වත් නැහැ මේ වගේ. හැම මොහොතෙම අපේ මේ ආධ්‍යාත්මික ලෝකය, මේ පේන බාහිර ලෝකය අපි හැම වෙලාවෙම රිනිව කරගනිමින් ඉන්නේ. නිෂ්පාදනය කරගනිමින් ඉන්නේ. අන්නේ නිෂ්පාදනය කරගන්න ලෝකයේ කිසිම තැනක අපට නিত্য සුභාත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ කිසිම තැනක් අපට මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒ සියලක්ම අපි අනිමිත්ත වශයෙන් ශුන්‍ය වශයෙන් අප්පණිය දවසෙන් දැකිය යුතුයි. ඒ කිසිම තැනක විඥානට තියක් කරගන්න හොඳ නැහැ. ඒ කිසිම දෙයක් අපි සාර විදිහට ගන්න හොඳ නැහැ. ඒ කිසිම දෙයක් ගැන අපට සතුට සිතින් අනුමෝදන් වෙන දෙයක් නැහැ පිනතුනි. ඒ හැම දෙයක්ම හැම මොහොතෙම හේතු ඇති කල්ලි හට ගන්නවා. ඉති ඉමස්මින් සති ධම්ම හොති. ඉමස්මින් අසති ධම්ම හොති. මේ ඇති කල්ලි මේ හටගෙන මේ නිරෝධයෙන් මේ නිරුද්ධ වෙනවා. ඉමස උපාදාය දැන් උපජ්ජති. මේ හටගෙන මේ මේක හට ගන්නවා. ඉමස නිරෝධාය දැන් නිරුද්ධති. මේ නිරෝධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා. මෙන්න මේක දැක්කොත් පින්නතුනි අපි අර පරිසම්පාද චක්‍රේ නිදහස් වෙලා ඒකෙන් මිදලා අපි නිදහසේ කුරුල්ලන් වගේ ඉගිලිලා යන අපි දක්ෂ වෙනවා. අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස නිරුද්ධಂತಿ. මෙන්න මේ සඳහා පින්නතුනි මේ සුතමේ ඥාණයෙන් ළමන ගමන් අපි චින්තාමේ ඥාණයෙන් මේ නැවත නැවතත් මනසින් ස්පර්ශ කරන්නට ඕන මේ යථාර්ථයයි ජීවිතයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක බණ අහනකොට හිත පහදවගෙන බණ ඇසීම විතරක් ප්‍රමාණවත් නෑ පින්නතුනි. අනේ හොඳ බණක් කිව්ව කියලා නිකන් දොර ඇරලා ගිහිල්ලා සාමාන්‍ය ජීවිතයට කියන විතරක් වැඩක් නෑ. ඒ බණේ තියෙන කරුණු අඛණ්ඩව මේක රැගෙන යන්න පින්නතුනි. මේක තමන්ගේ ජීවිතයේ නිතරම පේන ඇසෙන දෙයක් බවට පත් වෙනට ඕන. එහෙම වුණොත් තමයි ඒක චින්තාමය ප්‍රඥාව බවට යන්නේ. ඒ චින්තාමය ප්‍රඥාව භාවනාමය ප්‍රඥාවක් දක්වා අපි ඉහළට සුවඳවන්නට ඕන. හිත සමාධිමත් කර කර මේ යථාර්ථය නැවත නැවතත් ස්කන්ධ ආයතන ධාතු වශයෙන් මේ අනිත්‍යතාවය අපි නැවත නැවතත් මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කරන්න කරන්න පිනතුනේ මොකද්ද වෙන්නේ? අර අපි කලින් පංචස්කන්ධය අපි උපචය විදියට රැස් කළා. අන්නේ රැස් කරපු එක ටිකෙන් ටික වැයවීමට යනවා. කලින් අපි ආචේගාමි කියපු විදියට රැස් කළා. ඒ රැස් කරපු දේ අපි දැන් අපචේගාමි අපි දැන් ටිකෙන් ටික සුද්ධ කරනවා. අපේ ගෙදර වත්තේ ලොකු කුණ ගොඩක් තියෙනවා. බොහෝ කාලයක් තිස්සේ ඉඳන් ගොඩ ගහපු කුණ ගොඩක්. ගෙදර වත්ත කියන්නේ මේ හිතේම හිත තමයි ගෙදර වත්ත. දැකපු අහපු දේවල් ඔක්කොම ලොකු කුණ ගොඩක තියාගෙන ඉන්නේ අපි. කවුරු හරි කෙනෙක් දැක්ක ගමන් ආනිච් වෙච්ච ගමන්ම අර කුණ ගොඩේ ටික අරගෙන තමයි ආව අපි සසඳලා බලන්නේ ප්‍රී ජජ්මන්ට් එක. පින්නතනේ අන්නේ කුණ ගොඩ ටිකෙන් ටික අස්කිරීම තමයි මේ ගමන් මාර්ගය කියන්නේ. මේකට තමයි අපච්චය ගාමී කියලා කියන්නේ. ඒ කුණ ගොඩ රැස් කරන්න හුඟක් කල් ගියාට පින්නතනේ තියෙන වාසිය තමයි ඒක අස්කරන හුඟක් කල් යන්නේ. ගෙදරවත්ටි අපි කුණ ගොඩක් ඇතැම් විට මාස ගණනක් ගොඩ ගහපු කුණ ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි අයින් කරන්න මාස ගණනක් යනවද? එක වරුවෙන් ඔක්කොම ටික සුද්ධ කළා ලස්සනට අතු ගාලා ඕන සුවඳ බිලොන් ටිකක් ගල්වන්න පුළුවන් ඒක. එක දවසින් වරුවෙන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ පේනතනේ සසර අනන්ත කාලයක් අපි මේ සංස්කාර රැස් කරගෙන තිබුණට විශේෂයෙන් අපේ බරපතල අකුසල කර්ම අපි ගෙවලා තියෙන්නේ. ඒ ගැන අපි හුඟක් සතුටට පත් වෙන්නට ඕන. අපිට අපාගත වෙන්න කර්ම තිබුණා නම් අපි පේනතනේ මෙච්චර සුගතියක් ලබලා මේ වගේ සද්ධර්මයක් අපි ලබන්නේ නැහැ. ඒ ඔක්කොම අකුසල කර්ම අපි ගෙවලම ඇවිල්ලා තියෙන්නේ. ආයි මේ ජීවිතයේ කර්ම රැස් කරගත්තොත් තමයි ඉතින් ආයි පල්ලෙහාට වැටෙන්නේ. අමනාපකම් ඇති කරගත්තොත්. අපේ අතීත අකුසල ප්‍රබල කර්ම ඔක්කොම අපි ගෙවලා ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් සුළුසුළු කර්ම තමයි තිබුණත් තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ටික අපට දුරු කරගන්න පුළුවන් මේ සද්ධර්මයෙන්. ඒ සඳහා අපි නිවැරදි දර්ශනයක අඛණ්ඩ වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕන කියන අවංක උත්සාහයක් අපට තියෙන්නට ඕන. තමන් මොනව කරන්නේ? ඒ දේ කරන්නේ තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න ඕන කියන හැඟීම තියෙන්නට ඕන. එහෙම නැත්නම් පින්නතුනි මේ ධර්ම කොච්චර දැනගෙන හිටියත් ඒක ජීවිතයට දැනුමක් වෙනවා මිසක් ජීවිතේට අවශෝෂණය වෙන්නේ නැහැ. ඇබ්සෝබ් වෙන්නේ නැහැ. මේ අහන ධර්මය තමන්ගේ ජීවිතයට අවශෝෂණය වෙන්න නම් අපි ජීවිතය කරන සියලුම දේවල් සියලුම කියන්නේ සියලුම තමයි. සියලුම දේවල් කරනකොට ඒ දේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කිරීම සඳහාම කළ යුතුයි. කොණ්ඩ පීරුවත් දරුවෙක් විශ්වවිද්‍යාලය යවුවත් වාහනයක් ගත්තත් ඇඳුමක් ඇඳගත් ඒ හැම දෙයක්ම කරනකොට තමන් බලන්නේ මේ දේ මම කරන්නේ මගේ තෘෂ්ණාව මගේ සංකාය දිට්ඨිය මගේ මාන්නය වැඩි කරගන්නද මම මේක කරන්නේ අඩු කරගන්නද කියලා. හැබැයි එකෙන් කියන්නේ මේ ලස්සන ඇඳුම් අඳින්න එපා ලස්සන කාර් ගන්න එපා ලස්සන ගෙවල්වල ඉන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒවා හොඳට පාවිච්චි කරන්න. ඒව ගැටලුවක් නැහැ. හැබැයි ඊට නොදෙවෙන විදිහට වාකල්පම වශයෙන් ඉහළ මට්ටමක ඉන්නට ඕන. ඔබ පාවිච්චි කරන බඩු භාණ්ඩ ඔබට වඩා වටින්න බෑ පින්නතුනි. ඔබ ඊටාම වටිනා වාහනයක යන ගමන් ඒ වාහනේ ඇතුළේ ඉන්න කෙනා නොවටිනා කෙනෙක් වෙන්න බෑ පින්නතුනි. ඒ වාහනේ ඇතුළේ ඉන්න අර මිනිස්සයා ඒ වාහනයට වඩා වටින කෙනෙක් වෙන්න ඕන. නැත්තම් පින්නතුනි ලැජ්ජාවෙ බෑ. ඔබ යමක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන දේට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඒ වටිනා කෙනෙක් වෙන ගුණධම් ටික තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. හුදෙක් දන් දීර විතරක් බෑ පින්නතුනි. පංචශීලයෙන් කළ විතරක් බෑ. ඊට වඩා ඉහළ ආකල්ප සම්පන්නියක තමන් ඉන්නට ඕන. එහෙම හිටියොත් තමයි ඔබ යන වාහනයට ඔබ ඉන්න නිවසට ඔබ සැබෑ වටිනාකම ලබා දුන්න වෙන්නේ. සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදවනතිමානි. දක්ෂ වෙන්න ආයතන කුසලතාවයට දක්ෂ වෙන්න. සාමාන්‍ය දක්ෂතා ටික නෙවෙයි ගෙදර කෑම බීම උයන්න උපාධියක් ගන්න ඒ දක්ෂතා නෙවෙයි මෙතන මේ කියන්නේ ආයතන කුසලතාවය. ඇසකනනාසාදී ආයතන අහුත්වා සම්බුතං උත්තාන භවිසති. පෙරනොති බී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා බලන්න දක්ෂ වෙන්නට ඕන. රූපාදී ස්කන්ධ පංචකේ මේවා. උජෝච ඍජු වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන. මේ දහම් අගය නවක වෙන්නට ඕන. වඩාත්ම අවංක වෙන්නට ඕන. මුදු මෘදු ගතිය, අනතිමානී ස්වභාවය, ලද්දෙන් සතුටු වීම, සුබර ගතිය සැහැල්ලුවෙන් පෝෂණය කර හැකි බව, සුවච ඇක්ටිව් ලිස්නින් කියන එක, යමක් සාවධාන ඇසුම් ගන්න දීම, අපකීච්ඡෝච කටයුතු අඩු බව, සැහැල්ලු ගති පැවතුම් ඇති බව, සන්තිඳිරෝච ඉඳුරන් සංවරශීලී බව, නිපකෝච ස්ථානෝචිත ප්‍රඥාව. මේ ආදී වශයෙන් සඳහන් කළ අවසානයේහි නච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීනෝ. නොනැත්තම් සිං නිග්‍රහ කරන පොඩි හෝ වරදක් නොකර ඉන්නට තරම් අපි පිනතුනේ සාවධාන වෙන්නට ඕන. එහෙම ගිහිල්ලා මෛත්‍රිය වැඩි වීම සමතේ අපි දිනු කරණෑ වෙන්නට ඕන. සමත කමඨාන් වලින් ඉහළම ආනිසංස තියෙන මෛත්‍රී භාවනා වඩන්නට ඕන. මෛත්‍රී භාවනාවේ ලක්ෂණය ඉහළම පරමාදර්ශය තමයි අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට දක්වන සෙනෙහස වගේ සෙනෙහසකින් ලෝකෙ දෙස බලන්නට තරම් සංවේදී ඇසක් අපට තියෙන්නට ඕන. අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවාට තමා කුසගින්නේ ඉඳන් හරිය දරුවට කෑම ටික දෙනවා. අම්මගේ ඇඟේ තියෙන අවයවයක් දරුව වෙනුවෙන් ඕන්නම් අම්ම ඕන වෙලාවක පරිත්‍යාග කරනවා. ඒ විතරක් නෙවෙයි. කෙනෙකුට තවත් කරන්න අමාරු දෙයක් තියෙනවා. රැ නිදි මරාගෙන ඉඳීම. අම්මා දරුවා වෙනුවෙන් අවුරුද්දේ දවස් 365ම නිදි මරන සූදානම්. අපි බොහෝ දිනක කැදැමිට කෙනෙක් රැ ගොරවනවා නම් නිදා ගන්න බාධා කරනවා නම් රෑ මැදදී නැගිටල යනවා නම් කේන්ති ගන්නවනේ. ඒත් නරක කර ගන්නවනේ. ඇතැම් විට විවාහ ජීවිතත් අසාර්ථක වෙන මේ නිින්ද හරියට සිදු නොවන තිත්තරක් වෙලාවට. අම්මා පින්නතුනි මෙතෙන්දී අපි වෙනින් සුවිසාර කැපවීමක් කරනවා. අම්මේ වෙනකන් හරි අපි වෙනින් නිදි වරාගෙන ඉන්නවා. මෙන්න මේ මට්ටමට කෙනෙක්ගේ මනස දියුණු වුණොත් තමයි ඔහු නිවන් පුරේ නැමැති දොරටුවට සමීපුණා වෙන්නේ. එතකන් ඔහුට නිවන් දොර විවෘත වෙන්නේ නැහැ. යන්තම් සන්තම් පදං අනිසමෙච්ච නිර්වාණ නැමැතියන් ශාන්ත පදයක් කැමතිනම්. කැමතිනම් විතරයි නේ, නැත්තන් නෙවෙයි. ශාන්ත පදයක් කැමතිනම්. If you wish the liberation, you have to practice these qualities. කැමතිනම් විතරයි. නැත්තම් පින්දහම් ටිකක් කළ සුගතිගාමී වෙන්න. දිව්‍ය ලෝක පැත්තේ රව මග්ගහල යන. ඒ ඇති. කෙලෙස් වලින් සපුරාම නිදහස් වෙන කැමැති නම් මේ මුරංග ටික අපේ ජීවිතවල පිටින් අනුරණ පින්නතුනි. ඇත්තම පින්නතුනි මේවා ආයාසෙන් කරන දේවල් නෙමෙයි මේවා. මේවා හරියට ලෝකෝත්තර දර්ශනයක් සුතිමේ ඥාණයෙන් ලැබුණොත් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය දුකේ හට ගැනීම හා නිරෝධය දුක සමුදය සහ වය නිරෝධය කියන මේ දෙක ගැන ශ්‍රද්ධා පිටවන ගතනම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අවංකව විශ්වාසය තියාගන්න පුළුවන් නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය විශ්වාස කරන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධා පිටිය කෙනාට පිනොතින හටගන්න වීරිය මේ සම්මස්නහර ඇට මිදුළු කරා බිනිවිද යනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් ජවයක් වීරියක් ඉන මොටිවේෂන් එකක් ඩෙඩිකේෂන් එකක් ඇති වෙනවා. ඒකට තමයි විරිය කියලා කියන්නේ. සද්ධා විරිය සති සිහිය පිටනවා. හැම මොහොතේම සිහිය පවත්වා ගන්නවා. සමාධි ප්‍රඥා කොයි වගේ සතියක්ද? සම්පූර්ණ පිනතුනේ සතිය කියලා කියන්නේ ආනාපාන සතියට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරන. එච්චරදී වෙන මොකක් කරන්න දෙන්නේ? නාසිකාග්ගේ වාමක නිමිත්ත වා කියපු විදිහට සෝ සතෝ වාස සතිය සතෝ පස්ස සතිය දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති කියන එකෙන් පටන් ගන්නවා. අනිච්ඡානුපස්සේ විහෙරති අස සිස්සාමිති සික්කති අනිච්ඡානුපස්සේ විහෙරති පස්ස සිස්සාමිති සික්කති දක්වා ඒ ඔස්සේ ඉදිරියට යන්නට ඕන. අපේ අම්මා අපට ලබා දීපු දායාදය හුස්ම රැල්ල ලෞතර බුදුරජාණන් වහන්සේලා බුදු වීම සඳහා භාවිත කරන ප්‍රධාන කමඨාන. අපේ අම්මට සැබැලෙසම අපි ආදරේ නම් අම්මට කළගුණ සලකනවා නම් මේ ආත්මය අම්මට විතරක් නෙවෙයි කල්ප ගණන් අතීත අම්මලාට කළගුණ සලකන දින මාවත මේක. අපේ හුස්ම ආස්වාස ප්‍රස්වාස දෙකට සතිමත් බව එකතු කරන්න මෙච්චරයි කරන්නේ. එක හුස්ම රැල්ලක්වත් පින්නතුනේ අසහියෙන් පිට වෙන දෙන්න එපා. ටිකෙන් ටික පණන් අරගෙන හැකිතා කානාපාන සතිය පුරුදු කරන්න. මණ්ඩපෙයම ඉඳන් භික්ඛවේ බ්‍රහ්මචර්යයන් කියලා දේශනා කළා. මේ බම සර හරියට මේ වදයක් වගේ කියලා දේශනා කළා. පීතිපටි සංවේදී සුඛපටි සංවේදී ආදි වශයෙන් සඳහන් කරනවා. මේක තමයි පින්නතුනි බුදුහාඳුරුකෙන් දේශනා කරන මේ වදය. ජීවිතය ලස්සන බලන්න පින්නතුනි. එක පැත්තකින් මෛත්‍රිය පුහුණු කරලා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න. උපරිමයෙන් වඩන්න. කාලේ උපරිම ලෙස කැප කරන්න. තමන්ගේ දොර කටයුතු අධ්‍යාපන හෝ රැකියාදී කරන ගමන් මේ සඳහා කාලය කැප කරන්න. මෛත්‍රිය වඩන්න, ලෝකෙට කරුණාව දක්වන්න, මුදිතාව ඇති කරගන්න. දිනු වෙන අය කෙරෙහි සතුට වෙන්න පිනොතේ. කොච්චර අමාරුවෙන්ද මිනිස්සේ දිනු වෙන්නේ බලන්න පිනොතේ. ඉගෙන කියාගෙන, රැකි රක්ෂාවක් අරගෙන, ගේ දොර හදාගෙන, ඒ මට්ටමට පත් වෙන පිනොතේ. විශේෂයෙන් මේ වගේ රටක හොරකම් කරන්න බෑනේ නේ. ඒ හැම දෙයක්ම මහන්සියෙන් හම්බ කළනේ. සීතල යාවුවේ ඉඳලා නිදි මරාගෙන ඉඳලා තමයි හම්බ කරලා ලස්සන වාහනවල යන්නේ කට්ටිය. ලස්සන ගෙවල් වල ඉන්නේ. ඇයි පිනොදින අපි ඇයට ඊර්ෂ්‍යා කරන්නේ? ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. අනේ හොඳයි. තවත් දිනු වෙන කියලා ප්‍රාර්ථනා කරන්න. මේ අපි කවුරුත් එහෙම කරන්නේ නැහැ මේ පිනතුන්. මේක තමයි මුදිතා ගුණය කියලා කියන සතුට වෙන. අනිත් ඇයි දිනු වෙන සතුට වෙන තවත් දිනු වෙන කියලා. එයා කොච්චර මහන්සිද දිනු වෙන්නේ? ආශිර්වාද කරන්න. ළමයෙක් ඉගෙන ගන්නව නම් සුභපතනයට විභාග හොඳට පාස් වෙන්න පුළුවන් කියලා. විභාගෙ ලියන දවසේ පුළුවන් නම් අඩු ගානේ පෑන්ට් එකක් පැන්සල් ටිකක් අඩිගෝතුවක් අරන් දෙන්න යට. විභාගෙට යන ළමයින්ට මොන හරි දෙයක් දෙන්න පිනතුන ඔබ හැටින් දෙන්න අඩුම ගානේ පෑනක් හරි දෙන්න. අනේ පුතේ මේ පෑනෙන් ඔබ ලියන්න කියලා. කොච්චර දෙයක්ද නේ? මේ වගේ පිනතුනි මුදිතා ගුණ ඇති කරගෙන උපේක්ෂාවටපත් වෙන්න. කර්මය ලෝක යථාර්ථය තේරුම් ගන්නකොට අපි හුඟක් මැදහත් වෙනවා. මෛත්‍රිය වඩල සමහරට කරුණාව දක්වන්න පුළුවන්, මුදිත ඇති කර ගන්න පුළුවන්. මේ මොන ගුණාංග වැඩුවත් සමහර අපට වෙනතනේ ගොඩ ගන්න බැරි අය ඉන්නවා. එක්කෝ යාගේ කර්ම දෝෂ නිසා, වැරදි චර්යා නිසා, නොයෙක් විදි හේතු නිසා සමහර අය ජීවිතේ තලයකට ගන්න අමාරුයි. තමයි තමන්ගෙම දරුව වෙන්න පුළුවන්. ඒ වගේම වළක්වන්න බැරි දේවල් තියෙනවා. ඒ තැන්වලදී අපි මෛත්‍රියෙන් කරුණාවෙන් අපි බැරි නම් මුදිතාවෙන් නෙවෙයි අවසානයේදී අපි උපේක්ෂාට පත් වෙන එකයි කරන්නේ. මේ සතර බ්‍රහ්ම විහරණ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වාසය කරන කාරණා. මේ මනුස්ස ලෝකය බමලොක් කරගෙන කැමතිනම් මේ කරුණ වඩන්න පිනතුනි. කොච්චර ලස්සන මාවතක්ද අපි බුදුහාමර අපට දේශනා කළ තියෙන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ බමලොව ඉන්න බ්‍රහ්මයන් වාසය කරන කරුණ හතරම මනුලොව බඹලොවක් කරගන්න ක්‍රමී. ඒ මෛත්‍රියෙන් ජීවිතය පෝෂණය කරන ගමන්, විසිතුරු කරගන්න ගමන් අපි සතිපට්ඨානය තුළින් ඉහළම තලයට ජීවිතය ගන්නට ඕන. මෙතෙන්දී භාගතුන් වහන්සේ සුවිශේෂ කාරණයක් දේශනා කරනවා. සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදංච. මහණෙනි මානුබලාට සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවත් දේශනා කරනවා කියලා. මේ තුනේ වෙනස දැනගන්නට ඕන පිණිස. ඔබ සතිපට්ඨානේ වඩනවා නම් සතිපට්ඨානේ මට්ටම් තුනකට තේරුම් ගන්නට වඩන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. mindfulness meditation and the path that leads to mindfulness meditation. Satipatthana, Satipatthana bhavanava, Satipatthana bhavana gamini patipadava. Me tunama danagatto tamai Satipatthana danagatta venne. Natha mindfulness meditation send ekata avata vitharanna mindfulness ekak danagatta venne ne. Me tunama danagannata ona. නැත්තම් වෙන වෙන අය කියන මයින්ඩ්ෆුල්නස් එකක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරපු මයින්ඩ්ෆුල්නස් එක දැනගන්න ඕන නම් මේ සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේන විභංග සූත්‍රයේ අනුශාසනාව අනිවාර්යෙන් පැහැදිලිව නිවැරදිව තේරුම් ගන්නට ඕන. සතිපට්ඨාන කියන වචනේ ඇහුව ගමන් අපි දන්නේ මොකද්ද? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමාන හොය ජීවත් වෙන. ඔකනේ කියන්නේ නේ. ඕක තමයි පිනුතුනේ සතුත් කරන්නේ. ඕක තමයි පොඩි ළමයි සතුත් කරන්නේ. ඒගොල්ලන් නිවන් දැකලාද? ඒගොල්ලන් නිවන් දැක වෙන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු දෙයක් සතිපට්ඨාන ඇතුළේ බුදුදහමේ කියනවා. වර්තමානින තමයි මුලින් කිව්වේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති යනකොට යන බව දැනගන්න ඕන. නිසින්නෝවා නිසින්නෝ මිති පජානාති ඒ වර්තමානයේ තුල ඉන්න එක ඒක සතිපට්ඨානය තමයි. හැබැයි සතිපට්ඨාන භාවනාව නෙමෙයි. සතිපට්ඨානය කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක. හැබැයි එහෙම ඉන්න ගමන් සතිපට්ඨාන භාවනාව වඩන්න ඕන. සතිපට්ඨානයේ මේ ඉදිරියේ පේන රූපයක් ඒ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපලෙන් හැදලා තියෙන්නේ කියලා දැනගන්න එක ඒක සතිපට්ඨානය තමයි. හැබැයි අවසාන විග්‍රහය නෙමෙයි පිනතේ. මේ ඉස්සරහා පේන රූපයක් පේනවා ඒක සතර මහා භූත රූප වලින් හැදිලා කියලා අපි හිතුවත් අපි අවිද්‍යාවෙන් නිදහස්නා වෙන්නේ නැහැ. මේ ඉදිරිපිට පේන රූපයෙන් හිත තියලා ඊට පස්සේ දකින්න ඕන මේ රූපයක් ඉදිරියේ පේනකොට මේක තේන්න පාදක වෙච්ච ටික තියෙන මීට සල්ප මොහොතකට කලින් අතීතය ඒ අතීතය නිරුද්ධ වෙලා මම මේක දකිනකොට අර රූපය හටගෙන නිරුද්ධ වුණා. සමුදය ධම්මානුපස්සී විහෙරති, බය ධම්මානුපස්සී විහෙරති. ඒ රූපය හටගත්තා නිරුද්ධ වුණා. ඒ වේදනාව හටගෙන නිරුද්ධ වුණා. ඒ සංඥාව හටගෙන නිරුද්ධ වුණා. ඒ සංඛාරය හටගෙන නිරුද්ධ වුණා. ඒ විඥානය හටගෙන නිරුද්ධ වෙලයි මේ තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච දේහි හට ගැනීම නිරෝධය නුවණින් දැකීමට කියනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ කියන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. වර්තමානයේ හිට තියා ගැනීම සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක. මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියන්නේ මෙතෙන්ට හිත තියාගෙන මේක පේන්න හේතුණු දේ අතීතයෙන් නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච එකේ සමුදේය බැලීමට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. ඒක තමයි විපස්සනා. විපස්සනා නිතරම වඩන්නේ අතීතයෙන් නිරුද්ධ වෙච්ච දේ ගැන. නිරුද්ධ වෙච්ච දේ ගැන විතරක් නෙවෙයි ඇත්තෙම බලන්නේ ඒක බලනකොට මේ මොහොතේ තියෙන ඒක දකින වර්තමානයේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන මට්ටමෙන් ඒ මනස ධර්මාලම්බනත් එකතු වෙලා මේක දකින්නේ වර්තමානයේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයත් පිළිබඳව තත්ත විපස්සති එතම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අපි ඉදිරියේ පිට තියෙන රූපයේ සමුදය බැලනවා නම් ඒ බලන්නේ අවිද්‍යාවෙන්. හැබැයි නාමයන්ති අපිට බලන්න පුළුවන් වර්තමානයේ මේ අතාරදී තේරුම් ගන්න නාමය නැත්නම් වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික තේරුම් ගැනීම ඒ හතරේ සමුදය තේරුම් ගන්නවා නම් අන්න ඒක තේරුම් ගන්න එකට කියනවා සතිපට්ඨාන භාවනා කියලා. ඊළඟ සඳහන් කරන සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා. මොකටද සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියන්නේ මේ සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනා දෙකම කරන්න කලින් ඊට අදාළ දර්ශනය සහ ප්‍රතිපදාව පිළිබඳව විස්තරේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ අරසිංහ මාර්ගයක් තියාගෙන තමයි අපිට මේ දෙක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. එහෙත් විශේෂයෙන් සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. මේ දුක හටගන්නේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නොදැනීමෙන් කියන මේ යථාර්ථයේ තේරුම් අරගෙන පරිසම්පාදය හේතුඵල දහම ආර්ය න්‍යාය ඉදම් පච්චතාවය කියන මෙන්න මේ දර්ශනීය ඔළුවේ තියාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. මේ ආර්ය න්‍යාය හේතුඵල දහම පරිසම්පාදය මේක තමයි විෂන් එක. මිෂන් එක ඊට පස්සේ ඇති වෙන කාරණා සීල සමාධි ප්‍රඥා සම්මා වාචා කම්මන්තාජිවලින් කියන අයිති. ඒ සීල සමාධි ප්‍රඥා වඩලා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කරා යන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ හසර විවර කළ දුන්නේ. පින්නතින අපි ටික වෙලාවක් භාවනා පුහුණු කරමු. ආනාපානසති භාවනාව භාවිත කරමින් මේ අපි අසහා දැනගත්තු කාරණා තවදුරටත් යථාර්ථයක් බවට පත් කරගන්නට උත්සාහ ගනිමු. අපි ලබාගත්තු මේ උතුම් මානව ජීවිතයට අපි උපරිම වටිනාකම අගය ලබා දෙමු. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබෙන මේ සදහම් පණිවිඩයෙන් අපේ ජීවිතය සෝභමාන කරගෙන ඒ ජීවිතය තුළ වඩන්න පුළුවන් ඉහළම දහම තමයි මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. නැත්නම් සමත විදර්ශනා කියලා කියන්නේ. එකාතකින් අපේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණකට අරගෙන ඒ කුසල අරමුණේ සිත සමාධිමත් කිරීමත් ඒ සමාධිමත් වෙච්ච හිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කීප ආකාරයට ඒ හිත සමාධිමත් වුණාට පස්සේ ස්කන්ධ ආයතන ධාතු නාම රූප ආදී මේ අපේ ජීවිත සැකැස්මේ යථාර්ථය සමුදේ වේය අනිත්‍ය දුක් අනාත්ම නුවණින් මෙනෙහි කිරීම. ඒ නුවණින් මෙනෙහි කරන පමණට අපි යත්නාමංච රූපංච අශේෂං උපරජ්ජති පටිගම් රූප සංඥංච එත්තේ සා චිත්තේ ජඨං කියපු විදියට උදේ රූපයන්තෙන් විතරක් නෙවෙයි නාමයන්තෙනුත් කියන මේ නාම රූප දෙකේම නිදහස් වෙන මාවතට පිවිසීම තමයි මේ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගැනීම කියලා කියන්නේ. හොඳයි අපි නතුනේ අපේ ශරීරය, ඔබේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගෙන හොඳට හුස්ම ගන්නට ගන්න. හුස්ම ටික තියාගෙන ඉඳලා නැවත පහළට දාන්න. නැවත හොඳට හුස්මක් අරගෙන ටික වෙලාවක් ඉඳලා හුස්ම පහළට දාන්න. Now we are going to practice breathing meditation, Anapanasati Bhavana. First of all, we relax our body and keep it relaxed and straight. Be aware of your body posture that you are sitting here. From your legs to head and from your head to legs. And first of all, we practice Sati Nimitta or mindfulness object. We keep our attention around the nose or upper lip in the present moment. And next, we are aware of our breathing in and out. We breathe in and out, relaxly and naturally. When I breathe in, that I know that I am breathing in. When I breathe out, I know that I am breathing out. With the awareness of breathing in and out, I am breathing in and out mindfully. So, sato vasa sati, sato vasa sati. වර්තමානයේහි නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ගන්නකොට හුස්ම ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. වර්තමානය තුළ සම්පූර්ණ අවබෝධයෙන් සිහියෙන් හුස්ම ගන්නකොට ගන්න බවත් පිටවෙනකොට පිටවෙන බවත් පිළිබඳ අවධානයෙන් ඉන්නවා. හුස්ම දීර්ඝවනට දීර්ඝ බවත් කෙටි වන විට කෙටි බවත් ගැන අවධානයනොත් හුස්ම ගැනීම පිටකිරීම මා සිද්ධ කරනවා. When I breathe in long, I know that I am breathing in long. When I breathe out long, I recognize that I am breathing out long. When I breathe in short, I understand that I am breathing in short. When I breathe out short, I recognize that I am breathing out short. With the awareness of breathing in and out, long and short, I am breathing in and out, keeping my mind in the present moment. ආස්වාස ප්‍රස්වාස කය ගැන සම්පූර්ණ අවධානයෙන් සහ අවබෝධයෙන් හුස්ම ගැනීම හා පිට කිරීම මා කරනවා. සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමේදි සික්ඛති පස්ස සිස්සාමේදි සික්ඛති. With the awareness of the entire breathing body in and out, I am breathing in and out mindfully and consciously. හුස්ම ගැනීම පිට කිරීම ගැන සතිමත්ව ඉනකොට ටිකෙන් ටික හිත සමාධිමත් වීමත් සමගම සතුට ප්‍රීතිය මට දැනෙනවා. ඒ ප්‍රීතිය සුවය අත්විඳිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම සිදු කරනවා. I am breathing in sensitive to rapture. I am breathing out sensitive to rapture. මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ භෞතික ශරීරයේ ක්‍රියාකාරීත්වය. රූපේ ස්වභාවය. ඒ රූපේ ආහාර නිර්මාණය. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධෝ. ආහාරිනේ සාරූපය හටගෙන ආහාර නිරෝධයෙන් රූපේ නිරෝධ වන බව මා දකිනවා. ඒ නිසා මේ ආස්වාස ප්‍රස්වාසේ නම් වූ කය නේතන් මම නේසෝ හමස්මි නමේ සවත්තා. ඒ මගේ නෙවෙයි, මගේ ආත්මය නොවෙයි, මම නොවෙයි. සිත සමාධිමත් වීම සමග ඇතිවන සුවය අත්විඳෙමින් මා ආස්වාස ප්‍රස්වාසය තවදුරටත් සිදු කරනවා. වර්තමානයේ තුල හිත තියාගෙන සිත සමාධිමත් වීමත් සමග ඇතිවන මේ සුවය ප්‍රීතිය සුවය සහැල්ලුව කියන මේ වේදනා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශයේ නිරෝධයෙන් නිරුද්ධ වන අනාත්ම ස්වභාවය යුතු දෙයක් කියලා මම දකිනවා. මේ වේදනාව නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශ සමුදයෙන් හටගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන බව මා දකිනවා. ආනාපාන සතිය තුළ ක්‍රමයෙන් හිත සමාධිමත් වීම සමග මගේ හිතේ ස්වභාවය මට හොඳට පේන ගන්නවා. ඒ සිත විඥාණය නාම රූපයෙන් හටගත් දෙයක්. නාම රූප නිරෝධයෙන් විඥාණය නිරුද්ධ වෙනවා. ඒ විඥාණය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හේතුඵල ධර්මෙන් හටගන්න ස්වභාවයක ප්‍රතිඵලයක් මේක. හිතෙන් එන්නම සමාධිමත් වන ආකාරය මා දකිනවා. මේ සමාධිමත් බව සමගම මානසිකතාවේ වඩ වඩාත්ම ප්‍රකට කරගන්නවා. මගේ සම්පූර්ණ ජීවිතය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ එකතුව. හේතු ඇති කල්හි හටගන්න මේ ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. විපාක මට්ටමේදී හටගන්න මේ ස්කන්ධ පංචකය මා තේරුම් ගන්න ඒ නිරෝධ වෙච්ච තැනක ඒ ස්කන්ධ පංචකය මා තේරුම් ගන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරෙන්. මෙය මනුවණින් තේරුම් ගැනීම සමගම එකතකින් බාහිර රූපයන්තේ නිදහස් වෙනවා. අනෙක් අතින් මේ යථාර්ථය දකින ගත වෙච්ච නාමන්තයත් වර්තමාන නාමන්තයත් දෙකෙන්ම ආත්මා නිදහස් වෙනවා. ඉස්සියලක්ම අහොත්වා සම්බුතං හොත්වාන බෙච්ඡති. පෙරමති බිය හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාව කියලා මා දකිනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. කිසියම් තැනක මගේ හිත නිත්‍ය සපාත් වශයෙන් බැසගන්නේ නැහැ. විඥාන ට්ටියක් වෙන්නේ නැහැ. නිමිති වශයෙන් ගන්නෙ නැහැ. හැම දෙයකම අනිත්‍යතාවය විතරයි මා දකින්නේ. ඒකට කියනවා අනිමිත්ත කියලා. ඒ වගේම හැම දෙයක්ම හේතුඵල ධර්මයේ ප්‍රතිඵල විදිහට මා දකිනවා. ශුන්‍ය වශයෙන් දකිනවා. කිසිම දෙයක් මා සාර වශයෙන් දකින්නේ නැහැ. අප්පණීත. අනිමිත්ත, ශුන්‍යත, අප්පානිත කියන මේ යථාර්ථය මා මනවින් පසක් කරනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. දුක්ඛයි. දුක්ඛයි. දුක්ඛයි. අනාත්මයි. අනාත්මයි. අනාත්මයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිර්වින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු පින්නතුනි ඔබට දහම් ගැටළු එහෙම තියෙනම් අහන්නටත් අවස්ථාව තියෙනවා. සක්විඥාන සෝතිඥාන සම් ඒ විඥාන හැව ඇතුල වෙලා හේතු ඇතුල නැති හේතු නැති නිර්ක්‍රමන ඒක අපිට දැන් සාමාන්‍ය විද මතකයක් තියෙන ලොන්ග් ටර්ම් එකක ඒ විඥානය ඒ කියන්නේ අර විඥාන හැව හේතු ඇතුල නැති හේතු නැති නිර්ක්‍රම වෙනවා අපි කිසිම දෙයක් මතක තියෙන්නේ නැහැ මේකයි අපට චෛතසික තියෙනවා අපට චිත්ත චෛතසික කියලා දෙකක් තියෙනවා එක හිතයි චෛතසික තියෙනවා 52ක් ඒ චෛතසික 52න් තමයි මේව කරන්නේ මේව මතක් කරලා දෙන්නේ ඒනොත් විශේෂයෙන්ම සති කියන චෛතසිකේ තියෙනවා ඒ සති කියන චෛතසිකෙන් අපිට අතීත මතකේ ආවර්ජන කරලා දෙන්න පුළුවන් ඒත් එක්ක පස්ස වේදනා සංඥා චේතනා ඒකකතා ජීවිත ඉන්ද්‍රිය මනසිකාර කියලා හැම චෛතසිකයක් එක්කම නිතර පහළ වෙන චෛතසික හතක් තියෙනවා. දෙන්න. හරි. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. ඊට අමතරව කුසල චෛතසික තියෙනවා සෝමන චෛතසික. ඒ සෝමන චෛතසික වලින් එකක් තමයි සති කියන චෛතසිකය. ඇතැමිට අධිමොක්ඛ කියලාත් කියනවා. මේ සති කියන චෛතසිකයේ ලක්ෂණය තමයි අපිට ආවර්ජන කිරීම වශයෙන් ඒකට අපි අවධානය යොමු කරවතින් අතීත මතකේ ආවර්ජන කර ගන්න පුළුවන්. ඒක මේ ආත්මභාවය විතරක් නෙවෙයි. දැන් අභිඥාලාභී රහතන වහන්සේලා බුදුහාඳුරෝ අතීත ආත්මභාවයව සීකල ගන්නවා. එතකොට මේ කිසිම දෙයක් භෞතික දෙයක් මත යැපිලා තියෙන දෙයක් නෙවෙයි. වැඩි දෙයක් තමයි විඥානයේ තුලවත් හැදිලා තියෙන දෙයක් නෙවෙයි. ඒක වර්තමානයේ හිතට තියෙන සුවිශේෂ හැකියාවක්. ඒකට තම චෛතසික ගානකින් හේතුඵල ගානකින් උපකාරවත් බව සපයනවා. දැන් අපි ඔව් සිත සහ සිතිවිලි කියලා දෙකක් තියෙනවා චිත්ත චෛතසික කියලා mind and mental objects mental formations එතකොට හිතක් යෙදෙන හැම තැනකම චෛතසිකක් යෙදෙනවා චෛතසික 52ම නෙවෙයි ඒ අවස්ථාවට අනුරූප විදිහට චෛතසිකක් පහළ වෙනවා එතකොට මේ චෛතසිකවල ලක්ෂණයක් තමයි මේ මතකයේ සිහි කළ දීම කියන එක එතකොට චක්කු විඥාන ආදී ඒ පංච විඥානයන් නැත්නම් විඥාන හය ඒ මොහොතට අනුව හට ගන්නවා හටගත්තට ඒව කොතනවත් රැඳිලා තියෙන්නේ නැහැ ඒව හේතු නිරෝධයෙන් එතනම නිරෝධයටපත් වෙනවා ඒ නිරෝධයටපත් වෙච්ච දේවල් ගැන නැවත අර සති චෛතසික ඇතුළු චෛතසිකවල ධර්මතාවයක් විදිහට ඒව සීකල දෙන්න පුළුවන් දැන් අතීත ආත්ම භාවල ගැන ඒව සීකනකොට අතීතයේ තිබුණු හිතත් වෙනස් වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා කය ඇතුළු සම්පූර්ණ දේවලුත් නිරුද්ධ වෙලානේ දැන් සාමාන්‍ය භෞතික විද්‍යාවෙන් කියන්නේ මේ මතකයේ මොලේ යම්කිසි කොටසක් මත ඇතුළත තියෙයි කියලානේ ඒක එයාගේ අදහස නමුත් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා බුදුදහමේ කියන දේ තමයි සාමාන්‍ය මේ ජීවිතයේ මතකයන් මොලේ ආශ්‍රිත මොලේ උපකාරයෙන් තියෙනවා තිබ්බට ඒක ඊට වඩා ගැඹුරට ගිහිල්ලා චෛතසික වල හැකියාවක් විදියට අතීතය ආවර්ජනය කරන්න පුළුවන් එතකොට අතීතය ආවර්ජනය කරනකොට අතීතයේ බ්‍රේන් එක තියෙනවනේ කියලා කතාවක් නැහැ. දැන් භෞතික විද්‍යාඥයන් ගියාත්ම ගැන එහෙම විශ්වාසිකේ නෙවෙන එක කියන්නේ. ඒතකොට සාමාන්‍ය අපි කියන විදිහට මතකේ හදාපවතින මේ භෞතික මොලේ කරා කොටසක ඒක යම් සිදුවක සත්‍යයක් තියෙනවා. ඒතෙන් ඩැමේජ් එකක් වුණොත් ඒකට හානියක් වෙනවා. නමුත් ඒකට හානියක් වෙච්ච කෙනෙකුට උනත් ඇතැම් විට මේ අභිඥාදිය දිනු කරලා ඔහුට අතීතය ආවර්ජනය කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒක විශේෂයෙන් සති කියන චෛතසිකයේ තියෙන සුවිශේෂ හැකියාව. ඔව් තව ප්‍රශ්න තියනවද? ඒක තමයි හොඳ එක කිව්වේ ඇත්තෙන්ම ඒක වෙනවා මොකද ඉක්මනටම කරුණු කියනකොට දිගට එක විට ඒ අනුම ෆලෝ කරන්න අමාරු වෙනවා ඒකට එක දෙයක් තමයි මේ ධර්ම දේශනාව නම් ආය අහන්න පුළුවන් අවස්ථාව තියෙනවා ඒ කාලේ තවත් මේ ඩියුරේෂන් එක වැඩි කරගෙන ඒක ප්‍රකට කරගන්න පුළුවන් අනිත් දේ තමයි මෙතෙන්දී අපි මේ හුඟක් කරුණු එක කෙටි වෙලාවකදී කියනවා කියන්නේ මෙතෙන්දී පුහුණුවම සම්පූර්ණම කරන්න කාලය අපිට මදි නිසා ඔව් එතකොට තමන් දැනගන්න ඕනේ මෙතෙන්දී ඒක ගිගෙනගෙන ගෙදර ගිහිල්ලා ඒක වැඩිපුර කාලයක් පුහුණු කරන්න මම ඉතින් මේ සමයද ආනාපාන සතියෙන් සාමාන්‍ය සිහිය අනිත්‍ය සංඥා අනිත්‍ය අංචාන් පස්සන මේ දෙකක් ඔව් ආනාපාන සතිය පටන් ගත්තාම ක්‍රම දෙකකට වඩන්න පුළුවන් එකක් සම්පූර්ණයෙන්ම සමත භාවනාවක් විදියට හිත සමාධිමත් කිරීමේ කමඨහනක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට ඒක ක්‍රම 16කට ගිහිල්ලා දැන් ඔය මහා සතිපට්ඨාන සූත්‍රය වැනි සූත්‍රවල කායනුපස්සනාවට ඇතුළත් ප්‍රවේද හතරක් විදියට විතරයි ආනාපාන සතිය කියන්නේ හැබැයි ඒක සවිස්තරාත්මකව විස්තර වෙනවා ආනාපාන සති සූත්‍රයේ ආනන්ද සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය වැනි සූත්‍රවල මේ ආනාපාන සතියේ ක්‍රම 16කට විස්තර වෙනවා ඒ ක්‍රම 16 නැවත කොටස් හතරකට බෙදන්න පුළුවන් හතර බැගින් කායනුපස්සනා වේදනුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා විදියට ඒක නැවත හතරකට ගොනු කරන්න පුළුවන්. ඒතර ඒ හතර ගත්තා මුලින් සමතේ විතරක් මුල පියවර හතරේදී සමතේ සම්පූර්ණ වඩනවා සමතේම ඉවර කරනවා. දෙවෙනි කැටගරිය දෙවෙනි හතර සමතේ වඩලා සමතේම ඉවර කරන්න පුළුවන්. තුන්වෙනි කැටගරියේ හතර සමතෙන් වඩලා සමතේම ඉවර කරන්න පුළුවන්. ඉවර කළා හතරවෙනි එකට එනකොට සම්පූර්ණයෙන්ම විදර්ශනා පැත්තට යොමු වෙලා අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. ඒක තමයි අනිච්ඡානුපස්සී විහෙරති අසසී සාමේති සික්කති අනිච්ඡානුපස්සී විහෙරති පස්සිකා මේති සික්කති කියලා කියන්නේ. එතකොට අවසාන හතරවෙනි කැටගරියේදී හතරවෙනි ස්ටෙප්ස් ටික ඒ හතරේදී අනිත්‍ය සංඥාවාදී විරාග නිරෝධ පටිච්චසමුප්පාද ගන්න විදිහට විදර්ශනාව පුහුණු කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒ වගේම අපට පුළුවන් අර එක එක කොටස ඒ හතර බැගින් තියෙන හතර හැම කොටසක්ම හතර ඉවර කළා. ඒ තුළදීම කය ફોකස් කළා, කයේ සමුදේවය බලන්න පුළුවන්. අනිත්‍ය වශයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. වේදනාවේ සමුදේවය බලලා ඒක විදර්ශනා කරන්නත් පුළුවන් දෙවෙනි හතරේදී. තුන්වෙනි හතරේදී තියෙන්නේ හිත ගැන චිත්තානුපස්සනාව. ඒ සිත නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා එතන විදර්ශනා වඩන්නත් පුළුවන්. පස්වනන් හතරෙනි පියවරේදී සංඛාර නැත්නම් mental formations පිළිබඳවයි ධම්මානුපස්සනාවේදී ફોකස් කරන්නේ සිතිවිලි ගැන. ඒ සිතිවිලිත් ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධ වෙනවා කියලා එතන වෙනම ඕනම් විදර්ශනා වඩන්නත් පුළුවන්. එතකොට මේව විවිධ ආකාරයෙන් ත්‍රිපිටකය තුළ විස්තර වෙනවා. එතකොට තමන් දක්ෂ නම් තමන් මේව මතක තියෙනවා නම් තමන් කැමති විදිහකට පුහුණු කරන්න පුළුවන්. ඒ වගේම ආකාර කිහිපයකින් පුහුණු කළා තමන්ට වඩාත්ම හිතට යන තමන් කැමති තමන්ට හුරු වෙන ක්‍රමයක් වඩාත්ම පහසු ක්‍රමයක් තමන්ට දීර්ඝ කාලිනව පුහුණු කරන්න පුළුවන්. දැන් මේ ධර්ම දේශනාවත් ඔබට නැවතුණා අහන්න පුළුවන් පහසුකම් තියෙනවා. අහල තවදුරටත් දැනුම් දිනු කරගන්න අවශ්‍ය දැන් තියෙනවා නම් සටහන් කරගන්න ඒවා නැවත අහලා බලන්න. ඔව් මාර්ග සත්‍ය කියලා අපිට කියන්න පුළුවන් මාර්ග ඥානෙදී තමයි මේ අපි දකින්නේ ඇත්තෙම. මා ඒ දකීමත් එක්කම මාර්ග ඥානෙදීම තමයි කෙලෙස් දුරු වීමත් වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි විපාකය තමයි ඵල ඥානය කියලා කියන්නේ. එතකොට මේම බැලන අවස්ථාවෙත් මේ මාර්ග ඥාන අවස්ථාව. ඒක මාර්ග ඵල අවස්ථාවම වෙන පුළුවන් මේ වැඩිම මාර්ගය. සමත විදර්ශනා වැඩිම මාර්ගය කියලා අපිට ගන්න පුළුවන්. ඒ මාර්ගයේදීම තමයි කෙලෙස් ඒ පමණට දුරු වීමත් වෙන්නේ. ඒක සාමාන්‍ය මට්ටමින් නිවරණ මට්ටමින් වෙන්නත් පුළුවන්. සංයෝජන මට්ටමින් වෙන්නත් පුළුවන්. ඒ විවිධ මට්ටම් වලින් වෙනවා. එතකොට වැඩිමත් ඒ වැඩිමේ ප්‍රතිඵල විදියට නිවරණ සංයෝජන දුරු වීමත් දෙකම මාර්ග අවස්ථාවේ සිද්ධ වෙන්නේ. එතකොට ඒක ශනික මාර්ග අවස්ථාවක් නෙවෙයි කාලාන්තරයක් මේ මාර්ගේ ඉන්න පුළුවන් යක්. යා ඉක්මනට වඩලා ශනිකව උද්ගටි ඥාන වගේ සුභග gifted කෙනෙක් නම් යාට ශනිකව ඒක ග්‍රහණය කරගන්නත් පුළුවන්. නැත්තම් යා කාලයක් පුහුණු ඉඳලම ලබන්නත් පුළුවන්. එතකොට ඵල ඥානය කියන්නේ අර මාර්ගයේ රිසල්ට් එක අවස්ථාව තමයි විපාකයේ තමයි ඵල ඥානය කියලා කියන්නේ. හොඳයි එහෙනම් හැම දිනාටම බොහොම පිං බොහොම සාවධානව ධර්ම ශ්‍රවණය කිරීම ගැන ඉතින් අහපු කරුණු නැවත නැවතත් මතකේ රඳවාගෙන මේව හුදෙක් දැනුමක් පමණක් නෙවෙයි මේක ජීවන ප්‍රතිපදාවක්. එය තමන්ගේ ජීවිතයට ටික ටික හරි සම්බන්ධ කරගෙන දක්ෂ වෙන්න අපිට මේ තියෙන පහසුකම් නිරෝගී භාවය සිහි කල්පනාව හැමදාම නැපිනුතේ. කොයි මොහොතේ මේ තියෙන සිහි කල්පනාව නැති වෙලාවක් දන්නේ. කොයි වෙලේ මේ තියෙන නිරෝගී භාවය අඩු වෙලා ලෙඩ රෝග දනෝනේ තියෙන ලෙඩ රෝග දැන් නේද? ඒ ඕනම එකක් ඕන වෙලාවක අපේ ජීවිතේට එන්න පුළුවන්. ඉතින් ඊට කලින් හැකිතාක් මේ ධර්ම ප්‍රයෝජනෙට අරගෙන ප්‍රායෝගික කරලා ජීවිතෙන් ප්‍රයෝජන ගන්න අපි උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලල බලයෙන් ඔබ අප හැම දිනාටම ඊතාමික් මම්බරයකදී නිර්වාණ අවබෝධයත් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛපත්තාච නින්දුක්ඛා භයම්පත්තාච නින්භයා සෝකම්පත්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.